සංසාර සාරෝග විනීතනිසං සන්නේත සාතං සුචිසාර දේසං සන්ධීරකං ස්වන්න තනුපලාසං සංලාපදේසිං පනමේ බිසාසං නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස දානමයං පුඤ්ඤකිරියවත්තු සීලමයං පුඤ්ඤකිරියවත්තු භාවනාමයං පුඤ්ඤකිරියවත්තුති ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අද දින එනහීම් ශ්‍රී රතන බෞද්ධ විහාරස්ථානයේහි වෙසක් පොහොය නිමිත්තෙන් සිල්ගත්තු මේ පින්තුන් වෙනුවෙන් සිද කරන ධර්ම දේශනාවේ වැඩසටහනයි මේ ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින් වෙසක් පුණු පොහොය දිනය විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කිරීමත් උන්වහන්සේගේ දහම තේරුම් ගැනීමත් පිළිබඳව අපි වැඩිපුර කාලය කැප ගන්න දවස. ඉතින් බුදුදහම පිළිබඳව අපි ඉගෙන ගනිද්දී බුද්ධ චරිතයත් ශාසන ඉතිහාසයත් බුදුදහමත් කියන මෙන්න මේ තුන තමයි අපි ඉගෙන ගන්නේ. ශාසන ඉතිහාසය, බුද්ධ චරිතය සහ බුදුදහම. ශාසන ඉතිහාසය කියන්නේ බුදුහාඳුරෝ සම්බුද්ධත්වයට පත්වෙච්ච අවස්ථාවේ ඉඳන් ධර්ම දේශනා කිරීම, ස්වාමීන් වහන්සේලා නිර්මාණය වීම, මෙතෙක් ශාසනය ආපු ගමන් මඟ. එතකොට බුද්ධ චරිතය කියන්නේ එකතකින් සිද්ධාර්ථ කුමාරයා මේ ජීවිතය ඉපදිච්ච මොහොතේ පටන් පරිනිර්වාණය දක්වා සිදුවෙච්ච කරුණු සහ ඒ අතර අප බෞද්ධ සාහිත්‍ය තුල තියෙන බෝධිසත්ව කාලයේ ජාතක කතා ආදීන් අපි හඳුනා ගන්න බුදුහාමුදුරුවෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේ කොමක්ද ලෝකෙට දේශනා කළේ කියන කාරණය. එතකොට අපි බුදුදහම ගැන අධ්‍යයනය කරද්දී මෙන්න මේ තුන තමයි ප්‍රධාන වශයෙන් අධ්‍යයනය කරන්නේ. ශාසන ඉතිහාසය, බුද්ධ චරිතය සහ බුදුදහම කියන මේ තුන. ඉතින් මේ අතරනොත් ප්‍රධානම දෙකක් තමයි බුද්ධ චරිතය සහ බුදුදහම කියන කාරණා දෙක. බුදුහාඳුරගේ චරිතය කොයි වගේ චරිතයක්ද සහ උන්වහන්සේ දේශනා කරපු කාරණේ මොකද්ද කියන එක. ඉතින් කෙටියෙන් කියනවා නම් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මහා කරුණාවත් මහා ප්‍රඥාවත් ඉහළටම දියුණු කරපු උත්තමයන් වහන්සේ. අනිත් අතෙන් උන්වහන්සේගේ දහම කියලා කියන්නේ එක අතකින් මේ ජීවිතය ඉතාම සතුටෙන් සැනසීමෙන් ජීවත් වෙන මාර්ගය, අනිත් අතින් මරණයෙන් මතු ජීවිතයේ සුගතිගාමි වෙන ආකාරය සහ සසර දුකෙන් සම්පූර්ණව නිදහස් වෙන ක්‍රමය. එතකොට මෙන්න මේක තමයි අපි මූලික වශයෙන් ඉගෙන ගන්න කාරණා. එතකොට බුදුහාඳුරන්ගේ දහම ගත්තොතින් ඒ දහම එකතකින් මේ ජීවිතය කොහොමද සාර්ථකව ගත කරන්නේ? අධ්‍යාපනය, වෘත්තීය මට්ටම, සමාජ ජීවිතය, ගෘහස්ථ ජීවිතය අපි සාර්ථකව ගත කරන්නේ කොහොමද කියන කාරණේ. අනිත් කාරණේ තමයි අපේ තියෙන මානසික දුක් පීඩා අපි අඩු කරගෙන සැනසීමෙන් ජීවත් වෙන කොහොමද කියන එක. ඒ වගේම මරණයෙන් මත්තේ අපි ජීවිතයක් ලබනවා නම් ඒ ජීවිතය මීට වඩා ඉහළ තැනකට අපි පත් කරගන්න කොහොමද කියන එක. අනිත් දේ තමයි බුදුදහමේ සඳහන් වෙන සුවිශේෂී දර්ශනය ප්‍රඥාව කියන කොටස තේරුම් ගන්න එක. එතකොට එකතකින් මේ ජීවිතය සාර්ථක කරගන්න විදිය බුදුදහමෙන් විතරක් නෙවෙයි නොයෙක් ආගම් වලින් කියලා තියෙනවා. නොයෙක් විදිය සමාජ විද්‍යාව, මනෝවිද්‍යාව, උපදේශනය, මානවවිද්‍යාව මේ වගේ හුඟාද්දවලින් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඊළඟට සුගතිගාමී වෙන ක්‍රමය ගත්තත් බුදුදහම විතරක් නෙවෙයි වෙනත් ආගම්වලත් කියලා තියෙනවා. නැවත ඉපදීම පිළිබඳව, අපි කරන කර්මයන් පිළිබඳව, ඒවට ලැබෙන විපාක ගැන වෙනත් ආගම්වලුනුත් කියලා තියෙනවා. හැබැයි බුදුදහමේ ඒකේ සුවිශේෂ කාරණා දේශනා කළා තියෙනවා. ඊළඟ කාරණය තමයි මානසික දුක් වලින් සම්පූර්ණයෙන්ම නිදහස් වෙලා සංසාර චක්‍රයෙන්ම නිදහස් වෙන කාරණේ. එතකොට මෙන්න මේ ටික තමයි අපි මූලික වශයෙන්ම තේරුම් ගන්නට ඕන. මෙන්න මේ දහම අහුම්කන් දෙන මොහොතේ පටන්ම සලකන්නේ විමුක්තායතනයක් කියලා. විමුක්තිය කියන්නේ කෙලෙසුන්ගෙන් හිත මිදෙන අය කියන එක. ලිබරේෂන් කියන එක. ඉමැන්සිපේෂන්, ෆ්‍රීඩම් ආදී වචන අපි කියනවා. ධර්ම ශ්‍රවණය කරන මොහොතෙන්ම තමයි මේ ප්‍රැක්ටිස් එකක් පටන් ගන්න. දැන් බොහෝ විට සමහර අය බණහාලි වෙරෙලා කියන දේක් තමයි බණ නම් හොඳට තේරුණා. හාඳුරන්නේ කොහොමද කොතනින්ද මේක පටන් ගන්න කියලා. මතක තියාගන්න බණ අහන්න වාඩි වෙන එකම තමයි ප්‍රැක්ටිස් එකේ පටන් ගැනීම. ඒ නිසා බණ ඇසීමයි ප්‍රැක්ටිස් එකයි කියන්නේ දෙක වෙන් කරන්න බෑ ඇත්තෙම. ඒ නිසා තමයි සඳහන් කරන්නේ ධර්ම ශ්‍රවණයත් විමුක්තායතනයක් කියලා. මොකද බුදුරජාණන් වහන්සේගේ කාලේ බොහෝ දිනෙක මාර්ගඵල ලැබලා තියෙන්නේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී. සාමාන්‍ය සෝතාපන්න භාවය විතරක් නෙවෙයි රහත් භාවයත් ලැබලා තියෙන්නේ. දැන් පස්වග මහණුන් ගත්තත්, සරුවත් මුගලන් ස්වාමීන් වහන්සේලා ගත්තත්, කොසරයිතුමා ගත්තත්, මේ බොහෝ අයගේ චරිත ලක්ෂණ වලින් පේන දේ තමයි රහත් භාවය ලබා ගත්තෙත් බණ අහද්දී. අන්නේ නිසා අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා, ධර්ම ශ්‍රවණයත් ධර්ම පුහුණුවෙන් බැහැර දෙයක් නෙවෙයි කියන එක. ඒ නිසා බුද්ධ කාලයේ බොහෝ දෙනෙක් මාර්ගඵල ලබලා තියෙන්නේ ඇස් දෙක වහගෙන භාවනා කරද්දිම නෙවෙයි, ඇස් දෙක අරගෙන බණ අහද්දී. ඒ නිසා අපි ඇස් දෙක අරගෙන දින්නේ, ඇස් දෙක වහගෙන දින්නේ කියන කදාල නැහැ. අදාළ වෙන්නේ අපි කොච්චර සති සම්පජඤ්ඤේ දිනු කරනවාද කියන එක. සිහිය සහ නුවණ දිනු කිරීම තමයි සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ. සිහිය සහ නුවණ. Mindfulness and wisdom. එතකොට වෙනත් විදිහකින් කියනවා නම් බුදුදහම කියන්නේ සමත විදර්ශනා කියන දෙක. තවත් විදිහකින් කියනවා නම් සම්පූර්ණ සතිපට්ඨානයි. එතකොට මෙන්න මේ ඔක්කොම දේවල් කරා අපි යන්න අවශ්‍යයි. දැන් බොහෝ දෙනෙක් කියන දේක් තමයි අපිට හොඳට රැකී රක්ෂා කරලා ධනයක් ලැබෙනවා, අපේ දරුවොත් හොඳට සමගියෙන් ඉන්නවා. ඉතින් අපිට ගැටලුවක් නැහැ. ඉතින් අපි අමුතුවෙන් පන්සල යන්න ඕනේ, අපි ෆෝන් කරන්න ඕන නැහැ කියලා සමහර හිතනවා. නමුත් මේකට හොඳ පණිවිඩයක් අපිට තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ රට්ටපාල කියලා කුමාරයෙක් හිටියා. මෙයා සිටු කුමාරයෙක්. මේ සිටු ඔහුගේ දෙමව්පියන්ට හිටි එකම දරුවා මොහු. මහා ධනස්කන්ධයක් තිබිච්ච කෙනෙක්. ඒ ධනයක් තිබිච්ච දෙමව්පියන්ට හිටි එකම දරුවා තමයි රට්ටපාල කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදය ඇති වෙලා මෙයා බොහොම අමාරුවෙන් අවසර අරගෙන මහාන වුණා. මහාන වෙලා ධර්මයේ ඉගෙනගෙන පුහුණු කරලා මෙයා ධර්මයෙන් ප්‍රතිඵල ගත්තා. ප්‍රතිඵල ගත්තට පස්සේ මෙයා රටේ රජතුමාගේ උද්‍යානයේ විවේකීව වැඩවාසය කළා. කෝරවය කියන රජතුමාගේ කෝරවය රටේ තමයි වැඩ සිටියේ. එතකොට මේ රට්ටපාල හාමුදුරු මුණ ගැහෙන්න මේ රජතුමා ආවා. ඇවිල්ලා ස්වාමීන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි බොහෝ දිනක මහාන වෙන්නේ මහලු වෙලා. වයසට ගිහිල්ලා දුර්වල වුණාම තමයි බොහෝ දිනක මහාන වෙන්නේ. තවත් සමහර අය මහාන වෙන්නේ ලෙඩ වුණාම. ඇතැම් අය මහාන වෙන්නේ දුප්පත් වුණාම. සමහර අය මහාන වෙන්නේ ඥාතින් නැති වුණාම. ඥාති වෙසෙන අනලදීත් පැවිදිලු. නමුත් ඔබ වහන්සේට මේක ගැටලුවකුත් නැහැ. ඔබ වහන්සේ මහලු වෙලත් නැහැ. ඥාතීනුත් තාම ඉන්නවා, අමතත්තත් තාම ඉන්නවා. ධනෙන් අඩුවකුත් නැහැ. හොඳට නිරෝගී. දැන් අපි අහන ප්‍රශ්නේ නේ මේක. අපි හොඳට නිරෝගී නම්, අපේ දරුවට හොඳට ඉන්නවා නම්, අපට හොඳට රැකිරක්ෂා කළ ධනයක් ලැබෙනවා නම්, ඇයි අපි පුහුණුවකට යන්නේ කියලා අහනවා නේ. එතකොට ඒ කාරණේම තමයි මේ රජතුමාත් අහන්නේ. ඒ අවස්ථාවේදී රටකාර හාමුදුරුවෝ කියනවා, රජතුමනි මම වයසට නොගිය බව ඇත්ත. ඒ වගේම මම ලෙඩ නොවුණු බවත් ඇත්ත. මම දුප්පත් නොවුණු බවත් ඇත්ත. ඥාති වෙසෙනයකට පත් නොවුණු බවත් ඇත්ත. හැබැයි මම කාරණා හතරක් කලින්ම දැනගත්තා බුදුරජාණන් වහන්සේ වෙතින්. අන්න ඒ නිසාම මහණුනි කියලා. කාරණ හතර. මොනද කාරණ හතර? එක කාරණයක් තමයි උපනීයති ලෝක වද්දුව. මේ ලෝකයා සත්වයා ටිකෙන් ටික වයසට යනවා. ටිකෙන් ටික දුර්වල වෙනවා. අස්තිරස්තටපත් වෙනවා. අපි ඇසුරු කරන භෞතික දේවල් හැමදාම එක වගේ තියෙන්නේ නැහැ. අපේ ගෙදර දොර, අපේ දරුවන්, අපි පාවිච්චි කරන බඩු භාණ්ඩ, අපේ රූපය ක්‍රමයෙන් වයසට යනවා, දිරාපත් වෙනවා. හැමදේම දිරාපත් වෙන ලෝකේ තමයි අපි ඉන්නේ. දැන් ඔබ මෙතන ඉන්න ඔබ හැම දෙනෙක්ම මීට අවුරුදු 25කට කලින් පින්තූරයක් මෙහෙම වාඩි වෙලා ඉන්නලා ගත්තනම් ඔබට හිතා ගන්න පුළුවන් අපට අපේ රූපය කොච්චර වෙනස් වෙලාද කියලා නේ. අවුරුදු 40කට විතර කලින් පින්තූරයක් ගත්තනම් ඇතැම් විට හුඟක්ම බලා ගන්න පුළුවන්. ඇතැම් විට ඔබට පින්තූරේ ඉස්සරහින් ඉරක් ගන්න වෙනව අහවලා නම මේකයි කියලා. ඒ තරම් අඳුර ගන්න බැරි මට්ටමට සමහර අපේ රූපය වෙනස් වෙනවා. එතකොට මේ රටවල් හාමුදුරුවෝ කියනවා රජතුමනි මෙන්න මේ මොහොතක් පාසා අපව දිරාපත් වෙනවා, වයසට යනවා, වියපත් වෙනවා, දුර්වල වෙනවා. මෙන්න මේ නිසයි මම මහණුනි කියලා. දෙවෙනි කාරණේ තමයි අත්තානෝ ලෝකෝ අනවිස්සරෝ. ඒක තේරුම තමයි තමන්ට තමන්ගේ ජීවිතය ගැන අධිපති බවක්, ඉසුරු බවක්, පාලනයක් තමන්ට කරන්න බෑ කියන එක. ඒ කියන්නේ අපි වියපත් වෙද්දී, ලෙඩ වෙද්දී ඒවන අපේ භෞතික මේ විපර්යාසයන්ට අපි කැමති විදිහට අපව ඒව පානය කරන්න බැරි වෙනවා. මෙන්න මේ නිසාත් මම මහණුණා කියලා. තුන්වෙනි කාරණේ තමයි අස්සකෝ ලෝකෝ සබ්බන් පහය ගමනියම්. මා සන්තක දේවල් සියල්ලක්ම යම් කිසි දවසක මට අත්හැරලා යන්න සිද්ධ වෙනවා. හැමදාම මේ මට අයිති නෑ. එක මොහොතෙන් මගේ දෙමව්පියන් ඇතුළු සියලුම දේවල් මේ ධනය මට අත්හැරලා යන්න සිද්ධ වෙනවා. කිසියම් දේපලක සැබෑ හිමිකරුවක් නැහැ. සදාකාලික හිමිකරුවක් නැහැ. తాවකාලික උරුමකරුවන් විතරයි මේ ඉන්නේ. අන්නේ தત્ත්වයේ මත මේ සනාතනික සදාතනික දෙයක් නැති නිසා සියල්ලක් මත්තරල ආයුතු නිසා මම පැවිදි වුණා කියලා. හතරවෙනි කාරණිය තමයි ඌනෝ ලෝකෝ අතීතෝ තණ්හා දාසෝ. කොච්චර ලැබුණ ජීවිතයට කවදාවත් තෘප්තියක් නැහැ. නිතරම මදි කියන හැඟීමෙන් ඉන්නේ. ඒ වගේම තෘෂ්ණාවට දාස වෙලා ඉන්නේ. ලැබෙන්න ලැබෙන්න අඩුවීමක් නැහැ. තව තව ලබා ගන්න තමයි උත්සාහ කරන්නේ. මෙන්න මේ කරුණු හතර තමයි මම පැවිදි වෙන හේතුව කියලා. මොකද එකක් තමයි වයසට යෑම, ඒ වගේම තමන්ට තමන්ව පාලනය කරන්න බැරිකම, සියලක් මත්තර යන සිද වෙන බව සහ කොච්චර ලැබුණත් තෘප්තිය කියන එක අවසන් වෙන්නේ නැතිකම. මේ කරුණ හතර සඳහන් කළා. දැන් බලන්න මේ කරුණ වල එහෙකවත් නැහැනේ පරලෝක සුගතිගාමි වෙන්න කියලාවත්. අඩු ගානේ මැරෙනව නිසා කියලාවත් මේවගේ නැහැ. මේ මොහොතේ සැබවින්ම අපට මුහුණ පාන සිදුවෙන ඉරණම මේ තියෙන්නේ. එතකොට මේ කරුණ කිව්වට පස්සේ රජතුමාට ඉතරම පැහැදිලි වෙන්නේ නැහැ මේ කාරණා ටික. රජතුමා කියනවා රටපාල හාමුදුරන්ට ස්වාමීන් මට මේ කරුණ හරියට පැහැදිලි වෙන්නේ නැහැ. පුළුවන් නම් නැවත වතාවක් පැහැදිලි කරලා දෙන්න කියලා. පළවෙනි කාරණය තමයි උපනීත ලෝක වද්දුව. ටිකෙන් ටික වයසට යනවා කියන කාරණය. රජතුමා දැන් අවුරුදු 80ක කෙනෙක්. රජතුමාගෙන් අහනවා රජතුමනි ඔබ බද්දරි අවවන හිටිය කාලේ අවුරුදු 25 30 35 කාලේ ඔබ කොහොමද හිටියේ? ස්වාමීනි මම මේ කාලේ හුඟක් ශක්තිමත් බොහොම අභිමාණයෙන් මං හිටියේ. මං බිමින් ගියත් මට හිතුණේ මම ටික උඩින් යන්නේ කියලා. දැනුත් ඒක කියනෝනේ නේ. මේ වැඩිහිටියන් තරුණ ළමයි හැම දැක්කම යා උඩින් යනවා කියලා කියනෝනේ නේ. දැන් ගම්වල බයිසිකලෙන් එහෙම වේගෙන් යනවනම් අපි කියන්නේ යා දැන් උඩින් යන්නේ කියලා. ඒකම තමයි රජතුමාත් එහෙම කියන ඇත්තෙම. ඒ කාරණේ ඉස්සරහ තිබිලා තියෙනවා. ඔහු කියනවා මං ඇත් අස්ත්‍රිය පාබල කියන මේ සිවුරංග සෙනඟ පිරිවරගෙන මම හිටියේ මට බිමින් ගියත් හිතුනේ මම යන්නේ උඩින්න කියලා. රටපාල හාමුදුරු අහනවා රජතුමනි දැනුත් එහෙම හිතෙනවද කියලා. අනේ ස්වාමීනි දැන් බිමින් තියා මට හැරමිටි වාරුවෙන්වත් යන්න බැරි මට්ටමෙන් දැන් මේ යන්නේ කියලා. ඔන්නෝක රජතුමනි මේ ටිකෙන් ටික වියපත් වෙනවා, දිරාපත් වෙනවා කියන්නේ මෙන්න මේකයි කියලා. මෙන්න මේ යථාර්ථයට මුහුණ පානකොට පින්නතුනි දැන් මේ රටේ ගත්තොත් පුද්ගලයන්ට තියෙන ලොකුම මානසික ආතතිය තමයි හුදකලා බව, ලෝන්ලිනස් කියන එක. මේ ශාරීරික වියපත් වීම විතරක් නෙවෙයි. ඒ වියපත් වෙන අවස්ථාවේදී තමන් ඇසුරු කරපු බොහෝ දෙනෙක් මිය ගිහිල්ලා. ඇතැමිට යහළු මිත්‍රාදීන් ඈත් වෙලා තනි වෙනවා. අන්නේ තනි වෙන වෙලාවට කොච්චර ධනිය තිබුණත් ජීවිතයට මුහුණ දී ගන්න බැරි වෙන පළක් අයද. මෙන්න මේ කාරණය පින්නතු නිතාම වැදගත් කාරණයක්. රජතුමාට මේක කිව්වට පස්සේ තේරුණා. දෙවෙනි කාරණේ තමයි අත්තානෝ ලෝකෝ අනබිස්සරෝ කියන එක. රජතුමාගෙන් අහනවා, රජතුමනි, ඔබට දැඩි ලෙඩක් හැදුනොතින්, වේදනාකාරී කායික අසනීපයක් හැදුනොතින්, ඔබේ ඥාතීන්, සේවකයෝ, ඇමතිවරු ඔක්කොම කැඳවලා ඔබේ වේදනාවෙන් ටිකක් එයාට දෙන්න ගියොතින් ඔබට පුළුවන් දෙයට දෙන්න කියලා. දැන් ඔබ රජතුමා නිසා ඕන කෙනෙකුගේ ජීවිතයක් ගැන ඔබට තීරණය කරන්න පුළුවන්. එහෙම පුළුවන්කම තිබිද්දිත් ඔබේ ශරීරයට දැඩි වේදනාවක් ආවොතින්, දැන් මේ පෙනුතුනොත් එහෙමයිනේ, තමන්ගේ දරුවෝ වෛද්‍යවරු එහෙම ඉන්නවා නම්, ඥාතීන් වෛද්‍යවරු එහෙම වෙලා එහෙම ඉන්නවා නම් හිතන බය වෙන දෙයක් නැහැ, ඕන වෙලාවක එයි ප්‍රතිකාර කරයි කියලානේ. පෙනුතුනේ අවසාන මොහොතේ ඒ අපට ඇතිවන වේදනාව කාටවත් දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ වේදනාව අප විසින්ම දරා ගන්නට ඕන. එතකොට රට්ටපාල හාමුදුරුවෝ සඳහන් කරන, රජතුමනි, මෙන්න මේකයි, ඔබතුමා කොච්චර බලවත් කෙනෙක් වුණත් ඔබට ඇතිවන මේ වේදනාව වෙනත් කෙනෙකුට දෙන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒ නිසා තමයි මම ධර්මයට ආවේ කියලා. ඊළඟ කාරණේ තමයි අස්සකෝ ලෝකෝ සම්බන් පහය ගමනියන්, සියලක් මතරල යන්න ඕන කියලා. රජතුමාට මේක උපමාවක් කරලා අහනවා, රජතුමනි, ඔබ යම්කිසි දවසක මිය ගියොතින්, මිය ගිහිල්ලා දින කිහිපයකින් ඔබ නැවත ගෙදරට ආවොතින්, ඔබේ තිමිච්චේ දේපල ටික ධනෙ ටික ඔබට නැවත ඥාතින් දෙනවද කියලා ඇහුවා. දැන් අපි වුණත් දැන් කෙනෙක් මිය යනකොට ඉතින් කෑ ගහනවනේ, අපිව දාල යන්න එපෝ කියලානේ, මාවත් අරන් යන්න කියලා කියනවා, නවතින්න කියලා කියනවනේ. හැබැයි එහෙම කියන අයම බලන්න ඔබ මිය ගිහිල්ලා අවසන් කටයුතු කළා, ආයි බැරි වෙලාවත් ආවොතින් ගෙදරට ආරෙන්න කිව්ව නිසා මම මෙන්න ආයි ආව කියලා කිව්වොතින් ඔබට අර දරුව වශයෙන් ඔබ හදපු අය ඔබේ ස්වාමි පුරුෂයන් බාහිර යවන් ඇත්තටම ඔබ බාරගන්න කැමතිද? රජතුමාගෙන් අහනවා, රජතුමනි, ඔබේ ඥාතීන් ඔබ ඒ අත්හැරපු ධනය, අනිත් පැයට ගිහිපු ධනය, ඒ දේවල් ඔබට නැවත ඒ ඥාතීන් දෙනවද කියලා ඇහුවා. නෑ ස්වාමීනි, ආයෙනම් ඒගොල්ලන් මටයි දෙන්නේ නැහැ කියලා. අන්න ඒ නිසයි මේ දහමක් කරා යන්න ඕන. මේ තමන් සන්තකවදී අත්හැරෙන දවසේදී ඒව තමන්ට අත්හැරියම තමයි ඒවා. අනිත් කාරණය තමයි උහුනෝ ලෝකෝ අතීතෝ තන්නා දාසෝ කියන එක. නිතරම මදේ කියන හැඟීමෙන් ඉන්නේ. එතෙන්දි කියනවා, රජතුමනි, ඔබ දැන් අවුරුදු 80යි වයස. ඔබ මරණාසන්න මොහොතේදී ඔබේ විශ්වාසවන්ත ඇමතිවරු හතර දෙනෙක් හතර පැත්තකින් ඇවිල්ලා කියනවා, අහවල් පැත්තේ බොහොම සශ්‍රීක රටක් තියෙනවා. ඒ රට යටත් කරගන්න පුළුවන් දුර්වල රජ කෙනෙක් ඉන්නේ, දුර්වල හමුදාවක් ඉන්නේ කියලා හතර පැත්තේ රාජ්‍ය හතරක් ගන්න ඔබේ විශ්වාසවන්ත ඇමතිවරු හතර දෙනෙක් ඇවිල්ලා කියනවා. අන්න එහෙම කියපු වෙලාවට ඔබ මොකද්ද කරන්නේ කියලා ඇහුවා. දැන් මේ මරණාසන්න වෙලෙ ඉන්නේ, බොහෝ මරණ ඔන්න මෙන්න තියාගෙන දැන් ඉන්නේ. එතකොට මේ රජතුමා කියන, ස්වාමීනි, මම මරණාසන්න වෙලෙ හිටියත් මම මිය යන කලින් අර රාජ්‍ය හතරත් මට යටත් කරගෙන මගේ හිමිකාරත්වයේ තියාගෙන තමයි මම මිය යන්නේ කියලා. මෙන්න මේක තමයි ඌනෝ ලෝකෝ අතීතෝ තන්නා දාසෝ කියන, කොච්චර ලැබුණත් මරණාසන්න මොහොත වෙනකම්ම මේ සාමාන්‍ය ලෝක යන විදිහට ගියාට තෘප්තියක් නැහැ. මෙන්න මේ කරුණු හතර තමයි පැවිදෙන හේතුව කියලා. පින්නතුනේ මෙන්න මේත් එක්ක අපට ජීවිතයේ තියෙන ප්‍රධානතම වටිනාම දේ තමයි සතුට කියන කාරණය. බුදුදහමේ මූලික හරපද්ධතිය ගත්තොතින් ඒ හැමතැනම කියන්නේ සතුට ලබන ක්‍රමය කියන්නේ. දැන් සඳහන් කරනවා, පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරාතේ තම් පුනප්පුනම් තම්මි චන්දන් කෛරාත සුකෝ පුඤ්ඤසුචියෝ කියලා. යම් කිසි කෙනෙක් පින්කම් කරනවා නම් නැවත නැවතත් පින්කම් කරන්න උනන්දුවක් ඇති කරගන්න. ඇයි ඒකට හේතුව? පින්කම් කිරීම කියලා කියන්නේ සතුට ලැබීම කියන එක. පින් රැස් කරනවා කියන්නේ සතුට රැස් කරනවා කියන එක. දානමේ වශයෙන්, සීලමේ වශයෙන්, භාවනාමේ වශයෙන්, විශේෂයෙන් යුතුකම් වශයෙන්. දැන් බලන්න, අපි ආමඩ තාත්තට අපි හොඳට සලකනවා නම්, සලකලා තියෙනවා නම්, ඒ ගැන හිතනකොට කොච්චර සතුටක් ඇත්ද වෙනවද? අසරණ ළමයින්ට, වැඩිහිටියන්ට, ලෙඩ වෙච්ච අයට, ආබාධිත අයට අපි ඒ උදව්වක් කරලා තියෙනවා නම් තමන්ටම තමන් ගැන ලොකු සතුටක් ඇති වෙනවා. එතකොට මෙන්න මේ පින්කම් කරන ආරම්භ කර මොහොතේ පටන්ම සතුට පටන් ගන්න පින්නතුලි. එහෙම ගිහිල්ලා පීති මුදාරං වින්දති දාතා කියලා කියනවා. දන් දෙන තැනැත්තා උසස් වූ ප්‍රීතියක් විඳිනවා කියලා. ඒක සාමාන්‍ය කෙනෙකුට එච්චර දැනෙන්නේ නැහැ පින්නතුනි. නිතර වෙනත් කෙනෙක් වෙනුවෙන් උදව්වක් කරන්න බලාගෙන ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාට අනිත් කෙනා තමන් වියදම් කරපු දෙයින් දිනු වෙලා සාර්ථක වෙනව දකිනකොට තමට ලොකු සතුටක් හටගන හිතේ. අසරණ කෙනෙකුට, දරුවෙකුට, අසනීප වෙච්ච කෙනෙකුට, දුගී මගී කෙනෙකුට තමන් උදව්වක් කළා. ඒ තමන් කරපු උදව්වෙන් යා සතුටෙන් නිරෝගී වෙනව දකිනකොට තමන් හිතට කොච්චර සතුටක්ද ඒක. ඒ දාණයෙන් ඇති වෙන සතුට ඒක විවිධ ආකාරයෙන් කරන්න පුළුවන්. ආහාර පාන දෙන්න පුළුවන්, ඇඳුම් පැනඳුම් දෙන්න පුළුවන්, ගමන් බිමන් පහසු සලසන්න පුළුවන්, ගෙයක් හදන්න උදව් කරන්න පුළුවන්, ධර්ම දානමය වශයෙන් උදව් කරන්න පුළුවන්. මේව කරන්න කරන්න ජීවිතයේ තමන්ටම සතුට තමන්ම දිනු කරගන්න ක්‍රමයකට තමන්ගේ ජීවිතයේ ක්‍රමානුකූලව පෙනෙනවා. මෙහෙම ගිහිල්ලා ඊළඟට ඒ දාණයටත් වඩා දැන් මේ හැම දෙයකින්ම කරන්න පින්නතුනේ අපේ හිතේ තියෙන කෙලෙස් ටික ටික අඩු කිරීම කරන්න. සම්පූර්ණම ධම්මග කියලා කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ අඩු කරන ක්‍රමය මේ කියන්නේ. ඒ ලෝභ ද්වේෂ මෝහ අපි ඇයි අඩු කළ යුත්තේ? ඒවා වැඩි වෙච්ච තරමට අපේ හිතේ තියෙන සතුට, සහනය, සැනසීම නැති වෙනවා. ඒ කෙලෙස් අඩු වෙන අඩු වෙන හිතේ සහනය, සතුට, සැහැල්ලුව වැඩි වෙනවා. අනේ නිසා බුදුදහම නමින් කරන කුමන දේ කළත් ඒකෙන් කරන්නේ ලෝභ ද්වේෂ මෝහ අඩු කිරීම, නැත්නම් තෘෂ්ණා දෘෂ්ටි මාන අඩු කිරීම. වෙනත් විදිහකින් කියනවා නම් කෙලෙස් ආශ්‍රව සංයෝජන, නැත්නම් අපි කියනවා ප්‍රපංච කියලා. අන්නේ දේවල් අඩු කිරීම තමයි කරන්නේ. විශේෂයෙන් පංචශීලයෙන්. පංචශීලයෙන් ලෝභ ද්වේෂ දෙක විශාල වශයෙන් පාලනය වෙනවා. දන් දීලා පාලනය කරන්න බැරි කෙලෙස් ටිකක් සීලෙන් අඩු කරනවා. ඇයි එහෙම කියන්නේ? යම් කෙනෙක් ලොකු දානයක් දෙන්න පුළුවන්. විශාල දානයක් දෙන්න පුළුවන්. හැබැයි ඒ කෙනාට පංචශීලය කඩ වෙන්න පුළුවන්. ඒ ලොකු දාන දෙන සමහර අය සමාජයට සොරකම් කරන වෙන්න පුළුවන්. සමහර විට සත්තු මරණ වෙන්න පුළුවන්. සමාජයට කාමවරදා හැසිරෙන වෙන්න පුළුවන්. එතකොට පංචශීලය රකින්න කෙනාට ඇතැමිට ලොකු දානයක් දී ගන්න බැරි වුණත් එයාගේ හිතේ ලෝභයේ තිබුණට එයා ලෝභය නිසා කවදාවත් හොරකමක් කරන්නේ නැහැ එයා. ඒක ලොකු පාලනයක් යගේ ජීවිතේ. එයාට ලෝභයේ තිබුණට රාගයේ තිබුණට කිසි දවසක එයා සමාජ සම්මත විදියට කාම වරදා හැසිරීම කරන්නේ නැහැ එයා. එතනින් නවතිනවා එයා. එන් එහාට යන්නේ නැහැ. එයාට අනිත් කෙනෙක් ගැන අමනාපයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි කිසිදාක එයා සතෙක් මරන්නේ නැහැ. කෙනෙකුගේ ජීවිතයට හානියක් කරන්නේ නැහැ එයා. යාට ලෝභය තියෙන්න පුළුවන්, ඉන්ද්‍රිය පිනවීම තියෙන්න පුළුවන්. හැබැයි යා මද්ද්‍රව්‍ය භාවිත කරන මට්ටමට යන්නේ නැහැ. යා බොරු කියන මට්ටමට යන්නේ නැහැ. යා සොරකම් කරන මට්ටමට යන්නේ නැහැ. පිනතුනි දාණයට වඩා සීලය උතුම් කියන්නේ මේක. දානේ දුනට විතරක් සුගතිගාමි වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ හොඳට දාන දෙනවා නම් ලොකු කඩන පින්කමක් එහෙම කරලා තියෙනවා නම් බාන මධ්‍යස්ථානයක භාවනා කුටියක් එම හදලා තියෙනවා නම් දැන් සුගතිය අනිවාර්යයි කියලා හිතන් ඉන්නේ නේ. ඒ අදහස වැරදි පින්නතුනි. ඒකෙන් විතරක් කියන්න බෑ කෙනෙක් සුගතිගාමි වෙනවා කියලා. සුගතිගාමි බව තීරණය කරන ප්‍රධානතම නිර්ණායකය තමයි සීලය, විශේෂයෙන් පංචශීලය. පංචශීලය රකින්නවා කියන්නේ එයාගේ ලෝභ ද්වේෂ දෙකේ ලොකු පාලනයක් තියෙනවා. පාලනය විතරක් නෙමෙයි පිනතුනි. යම් කෙසේ කෙනෙක් පංචශීලය 100%ක් ආරක්ෂා කරන බව දන්නව නම් එයා ඇත්තට දාන නොදුන්නත් එයා ගැන අපිට කොච්චර විශ්වාසයක් හට ගන්නවද නේ? යම් කෙසේ කෙනෙක් කාමයේ වරදවා හැසිරෙන්නේ නැහැ කියලා අපි 100%ක් දන්නව නම්, යම් කෙසේ කෙනෙක් බොරු කියන්නේ නැහැ කියලා දන්නව නම්, සතෙක් මරන්නේ නැහැ කියලා දන්නව නම්, සොරකමක් කොහොමවත් කරන්නේ නැහැ කියලා දන්නව නම් බලන්න පින්නතුනේ ඒක නැගෙන කොච්චර අපට ආදරයක්, ගෞරවයක්, විශ්වාසයක් හටගන්නවද කියලා. ඒ නිසා මුලින්ම අපි මේක උපරිම වශයෙන් පොහෙදාට කොහොමත් අපි සිල් සමාදන් වෙනවා ජීවිතේ වැඩිපුර සිල් සමාදන් වෙන සහ විශේෂයෙන් පංචශීල ආරක්ෂා කරන අය තමයි ඔබ බොහෝ දෙනේ. නමුත් පොඩ්ඩක් හරි අපෙන් කඩ වෙනව නම් පින්තුනි ඒක උපරිම ලෙස මේ පහම අනිවාර්යයෙන්ම රකින්න බලන්න. ඒ විතරක් නෙවෙයි තමන් රකින්න විතරක් නෙවෙයි තමන්ගේ ළඟම ඉන්න ස්වාමි පුරුෂයාට, භාර්යාවට, දරුවන්ට, සහෝදර සහෝදරියන්ට, අම්මට තාත්තට මෙන්න මේක රකින්න උනන්දු කරවන්න. නිකන් බැරි නම් සල්ලි දීලා හරි කරවන්න. එහෙම කරත් පාඩු නෑ. මරණයෙන් පස්සේ 7 දවසේ දානේ 3 මාසේ දානේ නොදුන්නත් කම නෑ පින්වතුනි. ඒ පින්කම් ටිකට වේදන් කරනේම කලින්ම වේදන් කළ පුළුවන් නම් පංචශීලය කඩ කරන කෙනෙක් ඉන්නවා නම් කොහොම හරි පංචශීලය ආරක්ෂා කරවන්න බලන්න. අවසන් කටයුතු වලට පියුනර එකට ලොකුවට වේදන් නොකරට කමන්නේ. පංචශීලය ආරක්ෂා කරා කියලා කියන කෙනෙක් පින්වතුනි අපි යාට කලින් උදව් කරලා තියෙනවා. එයාට ෆියුනරල් එකක් නොකරත් කමක් නැහැ. ඇයි එයා මියගියාට පස්සේ ඉපදෙන්නේ හොඳ ස්ථානයක? සමහරට මියගියාට පස්සේ අපි උත්සාහ ගන්නකොට එයා කොයිතරම් පින්කම් කරත් ඇතැමිට ගොඩ ගන්න බැරි වෙන පුළුවන්. ඒ නිසා කෙනෙකුට ජීවත්වල ඉන්න කාලයෙම පංචශීල රකින්න උනන්දු කරවන්න. තමන්ගේ දරුවන් ඉන්නවා නම් මේ කාරණා පහ ගෙදර ලස්සනට නිතර පේන තැනක ලියලා තියන්න. මම ප්‍රාණඝාතයෙන් වැළකෙන කෙනෙක්, මම තවත් කෙනෙකුත් මේ සඳහා උනන්දු කරනවා කියලා තේරෙන භාෂාවකින් දරුවන්ට මේ කරුණ පහ ලියලා තියන්න. පින්නතුන් අපි ජීවිත කාලෙම පංචශීල ගැන අහලා තියෙනවා. මම දන්නවා මේ පින්නතුන්ට ඒක අමුතුවෙන් කියන දෙයක් නැහැ. හැබැයි අහලා තියෙන කෑ පින්නතුනි ජීවිතේ රකින්න එකයි සහ ඒ රකින්න එක ඒ සීලය සීලානුසති භාවනාවක් විදිහට වඩනකොට තියෙන ඒ ප්‍රතිඵලය ඒ සතුට පින්නතුනේ කුසලයේ බොහොම ඉහළයි. තමන්ගේ ගෙදර දරුවෝ ටිකයි තමන්ගේ ඥාතීන් ටිකයි පංචශීල ආරක්ෂා කරනවා කියන්නේ පින්නතුනේ භාගයක් නිවන් දැක්ක වගේ. බයක් සැකක් නැහැ එයා ගැන තමන්ට. මේ ජීවිතෙත් බයක් නැහැ, මරණය මත්තේ එයාගේ ජීවිතය ගැනත් බයක් නැහැ අපට. දානේ දෙනෝ වගේම පින්නතුනේ ඒ දාණය නිකන් නෙවෙයි, ඒ දාණය ඡාගානුසති භාවනාවක් වෙන්නට ඕන. ඊළඟට සීලය නිකන් සීලයක් විතරක් නෙවෙයි, ඒ සීලයට අනිත්‍ය උනන්දු කරවන්නට ඕන. ඒ විතරක් නෙවෙයි ඒ සීලය සීලානුසති භාවනාවක් විදිහට වඩන්න ඕන. තමන් පංචශීල රකින කෙනෙක් කියලා අඩුම ගානේ දවසර විනාඩි දෙකක් හරේ වාඩි වෙලා ඇස් දෙක පියාගෙන මේ ගැන සිහි කරන්න. ඒක සමත කමටහන සමත භාවනාව. දසානුස්සති වලින් බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, ඡාගානුස්සති, සීලානුස්සති. ඒක භාවනාව. ඒක නීවරණ යටපත් කරන භාවනාව. ඒක තමන්ගේ සතුට වැඩි කරගන්න ක්‍රමයක්. එතකොට එක අතකින් දන් දෙනකොට සතුට වැඩි වෙනවා, අනිත් අතින් සිල්වන්ත වෙනකොට සතුට වැඩි වෙනවා. ඊළඟට පින්නතුනි මෙන්න මේ සමත භාවනා කරනකොට පංච නීවරණ යටපත් වෙනකොට තමන්ගේ සිතේ ධාන අංග දිනු වෙනවා. ධාන අංග කියන්නේ මොනවද? විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියන මෙන්න මේ අංග. විතක්ක කියලා කියන්නේ තමන් ඒ භාවනා කරන අරමුණම හිතනවා. විචාරය කියන්නේ ඒකෙම හැසෙනවා. දැන් බුදුගුණ නම් අරහං අරහං අරහං කියන බුදුගුණ හිතෙම කියනවා. ඒකට විතක්ක කියලා කියන්නේ. විචාරය කියන්නේ ඒත් එක්කම තමා සැහැල්ලුවෙන් හැසිරෙනවා. පීති කියලා කියන්නේ අන්න ඒක සිතීමත් එක්කම හිතේ නීවරණ අඩු වෙනකොට ලොකු ප්‍රීතියක් එනවා. සතුටක් එනවා තමන්ට. ඒ සතුට පින්නතුනේ අර පංචකාම සම්පත්තිය ලබන සතුටක් නෙවෙයි. ඒකට කියන්නේ නෙක්ඛම්ම සතුට කියලා. පංචකාම සම්පත්තියෙන් වෙන්වීමෙන් ලබන සතුට ඒක. ඒ සතුට ඇහැට රූපයක් දැකලා, කනට ශබ්දයක් අහලා, නාසයට ගඳ සුවඳක් විඳලා, දිවට රසයක්, කයට පහසක් ලබන සතුටට වඩා බොහෝම ඉහළ සතුටක්. ඒ සතුට සඳහන් කරන ධර්මයේ මේ මුළු කාම ලෝකෙම ලබන සතුටට වඩා ඉහළයි කියලා. කාම ලෝකය කියන්නේ මනුස්ස ලෝකයත් දිව්‍ය ලෝක හයත් කියන මෙන්න මේ ලෝක ටික. මනුස්ස ලෝකයේ සක්විති රජ සම්පත්තියට වඩා සතුටක් දැනෙනවා. දිව්‍ය ලෝකයේ සක්‍ර දේවේන්ද්‍ර පදවියටත් වඩා ඉහළ සතුටක් ලැබෙනවා මෙන්න මේ සමතේ ලැබෙන සතුටත් එක්ක. පින්නතුනි මෙන්න මේ කරුණුත් එක්ක අපි දහමට එනකොට අපට මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ගැන ජීවිත අවබෝධයක් එනවා. මේ සතුට වැඩි වෙනවත් එක්කම මේ ධහම දේශනා කරපු ශාස්ත්‍රවරයා මහා කරුණාවෙන් මහා ප්‍රඥාව යුක්ත කෙනෙක් නේද? උන්වහන්සේ තුළ තිබෙච්ච අරහං සම්මා සම්බුද්ධ ආදී මෙන්න මේ ගුණ ටික තමන්ගේ හිතේ දිනු වෙන කොවිලේ. මෙන්න මේත් එක්ක මහා පුණ්‍ය ගංගා අටක් තමන්ගේ ජීවිතය හරහා ගලාගෙන යනවා. පුඤ්ඤාවිසන්ද සූත්‍රයේ තියෙනවා මේ ලෝකයේ තියෙන මහා පුණ්‍ය ගංගා අටක් ගැන. පුඤ්ඤාවිසන්ද කියලා කියනවා. Meritorious streams. නැත්තම් meritorious rivers. මහා පුණ්‍ය ගංගා අටක් ගැන කියනවා. ජීවිතයේ පින ගලාගෙන එන අංග අටක් ගැන බුදුදහමේ කියනවා. මොනවද ඒවා? පුණ්‍ය ගංගා අටක් කියන්නේ සාමාන්‍ය ලෞකික ජීවිතයේ තියෙන ඉහළම කුසල් ලෞකික කුසල් අටක් ගැන මේ කියන්නේ. ඒ තමයි බුද්ධං සරණං ගතෝ හෝති. තමන් බුදුන් සරණ ගිහිපු කෙනෙක් කියලා නිතර සිහි කරනවා. බුදුන් සරණ යෑම පුණ්‍ය ගංගාවක් කියලා සලකනවා. ධර්මයේ සරණ යෑම පුණ්‍ය ගංගාවක් කියලා කියනවා. සංඝයා සරණ යෑම පුණ්‍ය ගංගාවක්. මේක අපිට සාමාන්‍යයෙන් වචන වලින් විතරක් කිව්වට මේක හිතෙන්නේ නැහැ පින්නතුනි. බුදුහාඳුරන් ගැන සිහි කළ එක අරහං ගුණයක්, සම්මා සම්බුද්ධ ආදී එක ගුණයක් දවසට විනාඩි 5ක් භාවනා කටියට පුහුණු කරන්න බලන්න. තමන්ටම තේරුම් ගන්න පුළුවන් තමන්ගේ හිත කොච්චර දිනු වෙනවද, හිතේ කොච්චර සතුට සැනසීම සහනය දිනු වෙනවද කියලා. ඊට පස්සේ ධම්මං සරණං ගතෝ හෝති, ධර්මයේ සරණ ගිහිල්ලා මේ ධර්මයේ තියෙන ගුණ ටික ස්වාක්ඛාතෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ආදී මෙන්න මේ ගුණයන්ගෙන් එක ගුණයක් හරි නැවත නැවත සිහි කරන්. මේ ධර්මයේ කියන්නේ මේ වගේ වටිනා දෙයක්, අපේ දුක නැති වෙන හේතු වෙච්ච දෙයක්. කිසා ගෞතමී පටාචාරා වැනි අය දුකෙන් නිදහස්ුනේ මේ ධහමට ඇවිල්ලා කියලා ඒ ධහමේ තියෙන ලක්ෂණ මෙනෙහි කරන. මේක ජීවිතයේ පුණ්‍ය ගංගාව බවට පත් වෙනවා. ඊළඟ සංඝං සරණං ගතෝ හෝති, සරුවත් හාමුදුරුවෝ, මොගලන් හාමුදුරුවෝ ආදී මේ ස්වාමින් වහන්සේලා මහා දැනුමක්, මහා කුල සම්පත්තියක්, උගත්කමක් සහ ධනයක් තිමිච්ච අය ඒ සියලක් මාතරලා තුන් සිවුරය පාත්‍රය දරාගෙන මේ මිහිමත දකිනයිගේ නෙතට ප්‍රසාදයක් ඇති කරමින් මේ මිහිමඩල සනහා ඒ වැඩම කළා වූ ඒ ස්වාමින් වහන්සේලා ගැන හිතන මොහොතක් බලන්න. උන්වහන්සේලා පැවිදුනේ කිසිම බාහිර දෙයක් කීර්තියක් ප්‍රශංසාවක් ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. සම්පූර්ණයම තමන්ගේ හිත දියුණු කරන අදහසින් සහ ඒ ලබන නිදහසේ පණිවිඩයේ ලෝකෙට දේශනා කරන්න පැවිදුණි. අන්න ඒ ස්වාමින් වහන්සේලා වෙනුවෙන් තමයි විශේෂයෙන් අපේ ශ්‍රී ලාංකික සමාජය, ඔබ දන්නවා බැමිණි ඉතිහාසය වැනි කාල ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ වගේ තිමිච්ච වලගම් රජතුමාගේ කාලේ මහා සාගතයක් තිබුණා. ඒ කාලේ අවුරුදු 12ක් එක දිගට වැස්සේ නැහැ. දුර්භික්ෂ කාලයක්. ආහාර පාන නැති වුණා. බොහොම අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සු. අන්න ඒ කාලේ මිනිස්සු තමන්ගේ දරුවෝ අඬද්දී ඒ දරුවන්ට තියෙන කෑම ටික ගෙනල්ලා ස්වාමින් වහන්සේලට දීලා ස්වාමින් වහන්සේලා පෝෂණය කළා. ඒ විතරක් නෙවෙයි, ඒ අතීත අපේ ආමල තාත්තලා දරුවෝ ලැබෙනකොට විශේෂ ප්‍රාර්ථනාවක් කරනවා. මොකද ප්‍රාර්ථනය? ඒ තමයි තමන්ට ලැබෙන හොඳම දරුවා පැවිදි කරනවා කියලා. තමන්ට ලැබෙන ලස්සනම පින්වන්ත බුද්ධිමත්ම දරුවා සාසනයට පූජා කරනවා කියන ආකල්පයක් ඒ අමරණ තාත්තට තිබුණා. ඕනම් පවුලක බලන්නේ පින්නතුනි, යම් කිසි කෙනෙක් පැවිදි වෙලා ඉන්නව නම්, විශේෂයෙන් කුඩා කාලේ පැවිදි වෙලා ඉන්නව නම්, ඒ පැවිදි කරන්නේම පවුලේන හොඳම කෙනා. ආයි ඉගෙන ගන්න බැරි කෙනෙක් කියලවත්, ගෙදර දඟ කරනවා කියලවත් එහෙම අපේ අතීතේ පැවිදි කළ නැහැ පිළිතුනේ. පැවිදි කරන්න ගෙදර ඉන්න හොඳම කෙනා. පාසලට දෙන්නේ හොඳම දේ. ගහකින් ගෙඩියක් වුණත් හොඳම දේ දෙන්නේ. ගෙදර දාන වුණත් හොඳම දේ දෙන්නේ. වටිනාම දේ දෙන්නේ. දරුවෙක් දුන්නත් ඉන්න දරුවන්ගෙන් හොඳම දරුවා තමයි පාසලට පූජා කරන්නේ. හොඳට මේ ඉගෙන ගන්න පුළුවන්. හොඳට පින්වන්ත ලස්සනම දරුවා තමයි සාසනෙ පූජා කරන්නේ. ඉතින් අම්ම කෙනෙකුට තමන්ගේ හොඳම දරුවා පූජා කරන්න පුළුවන් නම් පින්නතුනි, ඉතින් වෙන මොනවද බැරි? ඒ නිසා ඒ මට්ටමට මනස හැදෙනවා කියන්නේ නිකන් නෙමෙයි පින්නතුනි. ලොකු ශ්‍රද්ධාවක් හිතේ තියාගෙන අන්නේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන ගැන ඇතිවන ප්‍රසාදය පින්නතුනි සම්පූර්ණයම යන්නේ ධර්මය හරහා යන්නේ. බුදුහාඳුරන්න තියෙන ප්‍රසාදය කියලා කියන්නේ බුදුහාඳුරුත් ගුරුවරයෙ වශයෙන් තියාගත්තේ ධර්මය. එනිසා බුදුහාමුදුරුවෝ දේශනා කළේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා. යමේ ධර්මයේ දකිනවා නම් ඔහු මා දකිනවා කියලා. එනිසා ධර්මය බුදුරජාණන් වහන්සේ වෙන් කරන්න බෑ. සම්පූර්ණ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ධර්මයේ ප්‍රතිමූර්තිය. ඒ වගේම ධර්මය කියන්නේ ධර්මය. සංඝරත්නය කියන්නේ ඒ සංඝරත්නය සජීවී වෙන ධර්මය නිසා. සුපටිපන්න, උජුපටිපන්න, ඤායපටිපන්න, සාමිච්චිපටිපන්න ආදී මේ වචන වලින් කියන්නේ සම්පූර්ණම ධර්මයේ පුහුණු කරනවා කියන එක. එතකොට බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන එකම ලයින් එකකින් එකම යොතකින් එකම වරපටකින් බැඳ වගේ තමයි ධර්මය කියලා කියන්නේ. ඒ නිසා මෙන්න මේ තුන ජීවිතේට ලැබෙනකොට පින්න තුනි. ඒ ජීවිතය මහා පිරුණු ජීවිතයක් බවට පත් වෙනවා. ඊළඟ පුණ්‍ය ගංගාව තමයි පංචශීලය කියලා කියන්නේ. මුලදී බුදු දම සංගයේ තෙරුවන් සරණ යාම, ඊට පස්සේ මේ පංචශීලයේ කාරණා ආරක්ෂා කිරීම, මේ ටික තමයි මේ කරුණ අට තමයි මහා පුණ්‍ය ගංගා අට කියලා කියන්නේ. දාන දීමවත් නැත්නම් වාර්ෂිකව කඩන පින්කමක් කිරීමවත්, භාවනා කුටියක් කිරීමවත්, වැඩිම දෙයක් තියා පන්සලක් කිරීමවත් බුදුහාඳුරන්ගේ මේ නිර්ණායක යටතේ පුණ්‍ය ගංගාව යටතේ අයිති වෙලා නැහැ පින්නතුනි. ඒක හොඳට මතක තියාගන්න. එතකොට මෙන්න මේ කරුණාවට ඔබේ ජීවිතය තුළ තියෙනවා නම් ඔබට කිසිම වියදමක් නොකර කිසිම කාලයක් අප නොකර ඔබට ඔබේ ජීවිතයේ සදාකල්ලිම පින් වැගිරෙන පුණ්‍ය ගංගා අටක් ඔබේ ජීවිතය තුළ ඔබට පවත්වා ගන්න පුළුවන්. සහ ඒ සතුට තමයි ජීවිතේ පුරාම දැනෙනවා. ඒ ආනිසංස මේ ජීවිත කාලයම ඔබට දැක ගන්න පුළුවන්. විතරක් නෙවෙයි ඔබ වැඩිපුරම ආදරය කරන ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, දරුවන්, සාමි භාර්යාවන්, ඒ හැම දිනෙක සමගම සතුටෙන්, සැනසීමෙන්, නිදහසේ, විවේකීව ඉන්න තියෙන ප්‍රධානතම ලක්ෂණයක් මේකමයි. වෙනත් විදිහකින් කියනවා නම් සුගතිගාමී වෙන මාර්ගයක් මේක පින්නතුනේ. ඒ නිසා මරණයෙන් පස්සේ තමා හොඳ තැනක මේ ලැබල තියෙන ආත්ම භාවයට වඩා හොඳ තැනක ඉපදෙනවා කියන එක ගැන තමන්ටම තමන් ගැන තියෙන සහතිකය තමයි මේක. සමහර පින්කමක් කරාම භාවනා කුටියක් හැදුවාම කාමරයක් හැදුවාම නම ඕනමනේ අපිට නේ. පින්තුනේ කිසිවක් නොතිබ්බත් මෙන්න මේ කරුණුවට තමන්ගේ ජීවිතයේ තියෙනවා නම් තමන්ට ජීවිතේ විශාල වෙනසක් දැක ගන්න පුළුවන්. එකක් තමන්ගේ ජීවිතයේ සතුට එන්න එනම වැඩි වෙනවා. අනිත් එක තමන් කොයි මොහොතෙම ගියත් ඒ මරණාසන්න මොහොතේ තමන්ට ලොකු කලබලයක්, දුකක්, සංවේගයක් හටගන්නේ. ඇයි ඒ? ඔබ එක රටක එයාපෝට් එකකින් යනකොට ඒ යන්නේ ඊට වඩා ඉහළ රටකට නම් ඔබ එයාපෝට් එක ළඟ දුක වෙනවද? නෑ නේ නේ. සතුටින් යන්නේ නේ. දැන් මේ රට එනකොටත් ඔබ නේද බොහොම සතුටින් ආවෙ නේ? දුකෙන් ආවේ? සතුටින් නේ නේ. බොහොම සීනියක් මවාගෙන ආවෙ නේ? පින්නතුනි ඊට වඩා 100,000 ගණනක සතුටකින් අපට අවසානයේ නැද්ද දෙක පියා ගන්න පුළුවන්. අපි අවසාන මොහොතේ කලබල වෙන්නේ නැහැ. මොකද බොහෝ විට මේ අවසාන මොහොතේ කලබල වෙන්නේ ඇයි? තමන් ඊට පස්සේ ඉපදෙන තැන ගැන තමන්ට විශ්වාසයක් නැහැ. පින්නතුනි මෙන්න මේ විශ්වාසය හැකි තාක් ඉක්මනින් තමන් ගොඩනගා ගන්නට ඕන. ඒකේ ප්‍රධාන නිර්ණායක දෙකක් තමයි ශ්‍රද්ධාව සහ සීලය කියන කාරණා දෙක. ඒක දාණයෙන් විතරක් තීරණය කරන්න බෑ. හුඟක් දානමය පින්කම් කරා කියලා පින් පොතේ ලොකුවට පින් පොත පෙරෙන්න තියාගෙන හිටිට විතරක් සාර්ථක වෙන්නේ නෑ. ඔබ දන්නවා කෝසල මල්ලිකාව ගැන. කෝසල මල්ලිකාව කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ දෙන්න පුළුවන් ඉහිලම දානේ දීපු කෙනා. අසද්දෘශ මහ දානේ. එක සම්බුද්ධ ශාසනයක එකවරක් එක කෙනෙකුට විතරක් දෙන්න පුළුවන් දානේ. ආයි දෙනෙකුට දෙන්න බෑ ඒක. ඒ දානේ දුන්නේ කොස රයිතුමයි කොසල මල්ලිකාවයි. ඒ තරම් දානයක් දීපු කෙනෙකුටවත් සුගතියට යන්නේක ලේසුනේ නැහැ පිනතුන. එනිසා ඒ කාරණේ හොඳට මතක තියාගන්න. නමුත් ශ්‍රද්ධාව සහ සීලය කියන කාරණා දෙක ඍජුවම තමන්ගේ සුගතිය තීරණය කරනවා. අනේ නිසා මෙන්න මෙතනින් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව කියලා කියන්නේ උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන වෙලාවේදී උන්වහන්සේට මේ ලෝක සත්‍යයන් ගැන ලොකු අනුකම්පාවක් සංවේගයක් ඇති වුණා. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි පින්නතුනි, මේ මරණයට පත් වෙන බොහෝ දෙනා ඉපදෙන්නේ කොහෙද? මනුස්ස ලෝකයට වඩා පල්ලෙහා ස්ථානවල පින්නතුනි. එතකොට මේ මනුස්ස ලෝකයෙන් පල්ලෙහාට යන්නත් ප්‍රධාන හේතුව මොකද්ද? ඒකට ප්‍රධානතම හේතුව තමයි ලෝභය කියන කාරණේ. ද්වේෂයටත් වඩා ලෝභය කියන කාරණේ තමයි මූලිකම හේතුව. ඒ ලෝභියත් මොකට ලෝභ කළද? අනිත්‍යගේ ධනෙට ලෝභ කළද? නෑ පින්නතුනි, තමන්ගේම ධනෙට, තමන්ගේම දරුවන්ට ලෝභ කළා තමයි බොහෝ දිනේ තමන්ගේ ගෙදරට, තමන්ගේ ඉඩමට, තමන්ගේ රූපයට මේ දෙයටම ලෝභ කළා තමයි බොහෝ දිනේ පලයට යන්නේ. මෙන්න මෙතනින් මුදවන්න තමයි බුදුහාඳුරු මේ කාරණය මේ පුණ්‍ය ගංගා අට අපට දේශනා කළේ. මේක තමයි මහා කරුණාව කියලා කියන්නේ පිළිතුර. එතකොට මෙන්න මේ එක්කම අපේ ජීවිතයේහි භාවනාවක් දිනු වෙන්න ඕන පිළිතුරු. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ඡාගානුස්සතිය, මෙන්න මේ වගේ භාවනා කමටහනක් ඔස්සේ ගිහිල්ලා මෛත්‍රී භාවනාව ඔස්සේ අවසානයේ ආනාපාන සතිය කරාම යන්නට ඕන. එතකොට මෙන්න මේ කියපු විදියට සමත භාවනාවක් හිත එක අරමුණක තියෙන කුසල භාවනාවක් සිද්ධ කිරීමෙන් අපිට ලැබෙන ආනිසංසය මොකද්ද? අපේ හිතට එන කාම ඡන්දාදී නීවරණ ටිකෙන් ටික අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි, අප සතුට ලබන කාරණය තමන්ගෙම පාලනයට තමන් ගත වෙනවා. දැන් අපට සතුට ලබන කාරණා තියෙන බාහිරව අපේ දරුවා, අපේ අම්මා තාත්තා, සහෝදර සහෝදරියන්, ස්වාමි භාර්යාවන්, ඔබ ළඟින් මැසුරු කරන කෙනා, ඔබේ රැකියාව, වාහනය, ඔබේ රූප සම්පත්තිය, මෙන්න මේ වගේ කාරණා තමයි අද දවසේ ඔබේ සතුට තීරණය කරන කාරණා වෙලා තියෙන්නේ. ඔබ සම්පූර්ණ විශ්වාසය තියෙන මේ කාරණාත් එක්ක කල්පනා කරලා බලන්න. නිකන් ඉන්න වෙලාවට කොලයක් කරන් ලියන්න බලන්න. ඔබ දවසට වැඩිපුරම හිතන්නේ මොනව ගැනද කියලා. දවසට වැඩිපුර වාරයක් ඔබ හිතන්නේ කුමක් ගැනද කියලා. එතකොට තීරණය කරන්න පුළුවන් ඔබ මේ හිතන දේ තමයි ඔබ අද දවසේ සතුට කියලා හිතාගෙන ඉන්නේ. ඒක ඔබේ දරුව වෙන්න පුළුවන්, ඔබේ රැකියාව, ධනය, වාහනය, ඔබේ ගෙදර, ඔබ ළඟින් මැසුරු කරන කෙනා, මේ ඕනම දෙයක් බලන්න මේ පාලනය වෙනත් කෙනෙක්ගේ අතේ තියෙන. ඔබේ සතුට තියෙන වෙනත් කෙනෙක්ගේ අතේ තමයි මේ වෙලාවේ තියෙන්නේ. වැඩි දෙයක් තබා ඔබේ ශරීරයේ පැහැපත් බව, නිරෝගී භාවය ගැනවත් ඔබ අවසාන විශ්වාසය තෙලිනවා නම් ඔබේ සතුට තීරණය කරන්නේ බාහිර කෙනෙක්. බුදුහාමර දේශනා කරනවා සබ්බම් පරවසන් දුක්ඛං සබ්බං අත්තවසන් සුඛං කියලා. යම් කිසි දෙයක පාලනය තියෙන බාහිර දෙයක් මත නම් ඒක දුකකින් අවසන් වෙනවා. යම් කිසි දෙයක පාලනය තියෙන තමන්ගේ හිත මතම නම් තමන්ගේ ළඟම නම් අන්න ඒක සැපත සතුට පිණිස හේතු වෙනවා කියලා. ඒ නිසා ඔබ අද දවසේ ඒ සතුට කියලා හිතාගෙන බාහිර කරන යුතුකණ්ඩික කරන්න, රැකී රක්ෂා ටික කරන්න, ඉගෙන ගන්න දේවල් කරන්න, ඒව පොඩ්ඩක්වත් අඩු කරන්න කියලා නෙමෙයි කියන්නේ. ඒව ඔබ කායික වශයෙන් භෞතික වශයෙන් කරද්දී ඔබ මානසිකව ඊට වඩා ඉහළ තැනක ඔබේ පුහුණුව, ඔබේ භාවිතය, ඔබේ ප්‍රැක්ටිස් එක තියාගන්නට ඕන. දරුවා ඔබ ළඟ ඉන්න පුළුවන්, දරුවට ඉගෙනුවට කමන්නේ. දරුවට ලබා දෙන්න පුළුවන් ඉහළම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබා දෙන්න, ඉහළම උපාධි ලබා දෙන්න. ඒක නෙමෙයි වරද. වරද මොකද්ද? තමන්ගේ දරුවාගෙන් තමන්ට සියලුම සැප සම්පත් අනාගතේ ලැබෙන්නේ කියලා හිතාගෙන ඉන්න එකයි වරද. ඒක වෙන්නේ නැහැ පිනුතුනේ, කවදාවත් ඔබ හිතුවට වෙන්නේ නැහැ. මුලදීම හිතනවා දරුවට ඒක කරන්න බෑ. වැඩියක් හබ බලන්න ඔබ ඔබේ අම්මට තාත්තට එහෙම කරාද කියලා. එහෙම හිතන තරම කරන්න බෑ. අවසාන වශයෙන් තමන්ගේ සතුට තමන්ගේ පාලනයට තමන් ගන්නට ඕන. අන්නේ තමන්ගේ පාලනය තමන්ට ගන්න එකම තමයි ධර්මය කියලා කියන්නේ. අනිත් කාරණය තමයි ධර්මයේ පුහුණුව කියන්නේ සතුට විඳින්න පටන් ගන්නවා කියන එක. අනිත් හැම දෙයකම සතුට තීරණය වෙන්නේ යම් වැඩක් කළා ඉවරුනාට පස්සේ. ධර්මයේ පුහුණුව කියන්නේ මොකද්ද? වැඩේ කරන්න පටන් ගත්ත ගමන් ඉඳන්ම සතුට ආරම්භ වෙනවා. අපි එදිනදා කරන වැඩ බලන්න. කොමන වැඩේ කරත් අපි හිතන්නේ ඒ වැඩේ කළා ඉවරුනාට පස්සේ සතුට තියෙන කියලා. දැන් සඳුද වැඩ පටන් ගත්තට පස්සේ සති අන්තය වෙනකන් ඉන්නවා සැනසීමක් ගන්න. ඊට පස්සේ ආය හිතනවා ඊට දෙවෙනක හවස් වෙනකොටම කියනවා හෙට වැඩට යන සූදානම් වෙන්න ඕන කියලා. ඊට පස්සේ හිතන්නේ වැඩට ගියාට පස්සේ සන්තෝෂයි කියලා. මුළු ජීවිත කාලයක්ම පිනසින ඔහොම ආවේ අපි. හැමදාම අපි ප්‍රාර්ථනා කරන්නේ අදට වඩා හොඳ හෙටක් ලැබේවා කියලා. ඒ හෙට දවස කවදාකවත් එන්නේ නැහැ පිනතුනි. ඒක බාලගිරි දෝෂේ වගේ. අද නොවේ හෙට කියලා අර උළුවස්සේ ගහන තියෙන්නේ. පොඩි ළමයි බය කරන්න එන අයට නේද? පින්නතුනේ ධර්මයේ පුහුණුව කියන්නේ මොකද්ද? ධර්මයේ පුහුණුව කියන්නේ සතුට මේ මොහොතේ ආරම්භ කළා කියන එක. ධර්මයේ ප්‍රැක්ටිස් එකට එනකන් ඔබ සතුට විඳිනව නෙවෙයි, ඔබ සතුට හොයාගෙන යනවා. ඔබ මුලදී හිතන්නේ සතුට තියෙන අනාගතය කියලා, මේ වැඩ ටික කළා ඉවරුනට පස්සේ කියලා. අවුරුදු 50, 55, 60 වෙනකම්ම හිතෙන්නේ ඔහමයි. සතුට තියෙන්නේ මේ වැඩ ටික කළේ වුණාට පස්සේ කියලා. ඊට පස්සේ වටපිට බලනකොට එහෙම සතුටක් ලැබෙලා නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ අපි? ඊට පස්සේ හිතනවා සතුට අනාගතේ නෙවෙයි අතීතේ තමයි සතුට තිබෙන්නේ කියලා. ඊට පස්සේ යන පින්තූර පොඩි ටික ගන්නවා. අනේ බලන්න දරුවෝ පොඩි කාලේ කොච්චර ලස්සනද? මං වැඩට ගිය කාලේ, විවාහ වෙච්ච කාලේ කොච්චර ලස්සනද ඒ කාලේ බලන්න අපේ ජීවිතය. ඉතින් හරි හොඳයි කියලා ඊට පස්සේ අතීතය ගැන සතුටු වෙනවා. ඇත්තටම පිනතුන ජීවිතේ මේකයිනේ අපේ. කාලෙකදී හිතන සතුට තියෙන අනාගතය කියලා, ඊට පස්සේ තේරුණා වැරදුනා තමයි කියලා, ඊට පස්සේ හිතන අතීතය කියලා. ඊට පස්සේ ඉතුරු කාලේ අර ෆොටෝ පින්තූර ටික බල බල පින්තූර ටික වටේ තියාගෙන ගියේ පුරාම කවුරුවත් නැත්තම් සතෙක් හදාගෙන ඔය ඉන්නවා ඉතුරු කාලේ. සුරතල් සතෙක් හදාගෙන පාළුවට. ඉතින් නැත්තම් මල් ටිකක් වගා කරගෙන පින්නතුනි මෙන්න මෙතනින් මුදවලා සතුට විඳින්නේ මෙන්න මේ මොහොතට සතුට ඔසවා තබන එක තමයි සද්ධර්මය කියලා කියන්නේ. අන්නේ සතුට දානමය වශයෙන්, සීලමය වශයෙන් විතරක් නෙවෙයි විශේෂයෙන් සමත භාවනාවක් වශයෙන් කරනකොට මේ සතුට අපට හොඳටම දැනෙනම ගන්නවා පින්නතුනි. ඒ විතරක් නෙවෙයි බාහිර කෙනෙක් මත යැපිච්ච ගතිය ටිකෙන් ටික අඩු වෙලා තමන්ගේ සතුට තමන්ගේම පාණයට තමන් ගත වෙනවා. ඊට පස්සේ පින්නතුනි මෙන්න මේ දහමත් එක තමන්ගේ ජීවිතයේ වටිනාම දර්ශනය ලැබෙනට ඕන. දැන් මෙන්න මෙතෙන්ට එනකොට ඊටාම ලස්සන සූත්‍රයක් තියෙනවා, සංඛාර උප්පති සූත්‍රය කියලා. ඒ සංඛාර උත්පත්ති සූත්‍රයේ සඳහන් කරනවා මෙන්න මේ කුසලයෙන් තමන් ප්‍රබලව හිටියොතින් දානමය වශයෙන් සීලමය වශයෙන් සහ භාවනාමය වශයෙන් මෙන්න මේ කරුණු තුනෙන් තමන් ඉහළව හිටියොතින් තමන්ට මරණයෙන් පස්සේ ඉපදෙන තැන ගැන තමන්ටම තීරණය කරන්න පුළුවන් කියලා. මනුස්ස ලෝකෙදී ඉපදෙන්නේ දිව්‍ය ලෝකේද? දිව්‍ය ලෝකේ නම් කොයි දිව්‍ය ලෝකේද? බ්‍රහ්ම ලෝකේ නම් මොන බ්‍රහ්ම ලෝකේද විතරක් නෙවෙයි, මනුස්ස ලෝකේ ඉපදෙනවා නම් කොයි ප්‍රදේශේද, මොන කුලයේද ඉපදෙන්නේ කියන එකත් තමන්ට කලින්ම තීරණය කරන්න පුළුවන් කියලා. බලන්න සංඛාර උප්පති සූත්‍රය. දැන් සමහර අය කියනවා මං පින්කම් කරනවා මං එච්චර හිතන්නේ නැහැ, ওই මරණයෙන් පස්සේ ඒක ගැන මං එච්චර හිතන්නේ නැහැ කියලානේ. නමුත් පින්නතුනේව හිතන්න එපා කියලා බුදුදහමේ නැහැ. තමන්ට හරියට තමා කුසලයෙන් පොහසත්ව ඉන්නවා නම් තමන්ට තමන් යන තැන විතරක් නෙවෙයි, ඉපදෙන තැන, ඉපදෙන කුලය, මොන කුලයේද තමන් ඉපදෙන්නේ කියන එකත් තමන්ට කලින්ම තීරණය කරන්න පුළුවන් කියලා. බෝධිසත්වරයෙක් කියන්නේ හැම කෙනෙක් බුදුබව ප්‍රාර්ථනා කළ ලෝකයේ අවසාන වතාවට ඉපදෙන බෝසත්වරයෙක්. පස්මහා බැලුම් බලන්න මේක. උන්වහන්සේ කාලය, ද්වීපය, දේශය, කුලය, මව කියලා තමන්ගේ අම්මත් කලින්ම තීරණය කරනවා. කුලයක් බලන්න පුළුවන්. ඒ කාලය අනුව සමාජ සම්මත විදියට තියෙන ඉහළම කුලෙහි ඉපදෙනවා. ඇයි එහෙම ඉපදෙන්නේ? මාන්නයටද? නෑ පින්නතුනි, ඒ ඉහළ කුලෙ ඉපදුනොත් තමයි පහළ කුලවලට උදව් කරන්න පුළුවන්කම තියෙන්නේ. පල්ලෙහා කුලවල ඉපදෙලා ඉහළ කෙනෙකුට බණ කියන්න එන්න බෑ. ඉහළම කුලයක ඉපදුනොතින් තමයි මේ කුල ભેදයේ තියෙන අනර්ථතාවය කියලා මේ සමාජ විෂමතාවය දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ ඉහළ කෙනෙක් ඉහළ තලයක කුලයක ඉපදිච්ච කෙනෙකුටයි. පහළ කෙනෙක් ඒ දේ කරන්න ගියොතින් තමන්ට ජීවිතෙන් වඳි ගන්න වෙනවා. ඒ නිසා සංඛාරුප්පති සූත්‍රයේ මෙන්න මෙතෙන්ට වෙන විට අපට අපේ මරණයෙන් මතු ජීවිතය අපි සෝවාන් වෙලා නොසිටියත් අපේ මේ කුසලයේ ප්‍රබලත්වය නිසා අපට තීරණය කරන්න පුළුවන් අපි සුගතියට යනවා කියලා අනිවාර්යයෙන්. අන්නේත් එක්කම පින්නතුනේ මෙන්න මේ ස්වර්ග මාර්ගයේ සුගතිගාමී වෙන මාර්ගයේ තහවුරු කරගත්තු අපි එතනින් නොනවති ඊළඟට තමන්ගේ ළඟ සත්පුරුෂ දහම් ටිකක් වැඩෙන්න ඕන. අර මුලින් ස්වර්ග මාර්ගයේ ගුණ ටික වැඩෙන්නේ ප්‍රධාන වශයෙන් කළගුණ සැලකීම කියන ගුණයත් එක්ක. යතර විශේෂයෙන් තමන්ගේ අම්මට තාත්තට සැලකන ආකාරය. මෙන්න මේ ගුණයත් එක්ක තමයි තමන්ගේ සම්පූර්ණ ලෞකික ජීවිතයේ සතුට සැනසීම කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා බුද්ධිසම් වලට කලින් හියුමනිසම් තියෙනට ඕන. හියුමනිසම් තියෙන කෙනාට තමයි බුද්ධිසම් මුණ ගැහෙන්නේ. කලගුණ සැලකීම කියන කාරණේ උපරිම මට්ටමින් තමන්ගේ ජීවිතය තුළ තියෙනට ඕන. විශේෂයෙන් තමන්ගේ අමඩ තාත්‍ර සැලකන ආකාරය. ඒ වගේම තමන් රැකියාවක් කරනවා නම් ඒ රැකියාව අවංකව ණය නොවන විදිහට කරන්න. මෙන්න මේත් එක්ක සමාජයේ ලොකු දෙයක් අපි කරන්නට ඕන පින්නතුනි. ඇයි එහෙම අපි කරන්න ඕන? අපි මේ තනියම ජීවත් වෙන නෙවෙයි පින්නතුනි. අපට ජීවත් වෙන බොහෝ දෙනෙකු උදව් කරනවා දිනපතාම. බලන්න උදෑසන උදේ 4 ඉඳන් උදේ 10 දක්වා වතුර ටික ඔබේ රෙස්ට්රූම් එකට නාවතින්. තත්ත්වය බලන්න කොහොමද කියලා. වතුර ටික ඔබට උදෑසන පැය 5ක් නාවතින් මොකද වෙන්නේ? ඔබ කවුද කියලා තේරුම් ගන්න පුළුවන්. ඔබේ ශරීරය කොහමද, ඔබේ හිත කොහමද කියන එක තේරුම් ගන්න පුළුවන් හොඳට. ඒ වතුර ටික එන්න සැතපුම් දහස් ගණනක් දුර වතුර ටික ගේන්න ගෙනල්ලා විතරක් නෙවෙයි උණු කරලා ඔබට දෙන්න කී දෙනෙක් දැන් මහන්සි වුණාද? මෙන්න මෙතන ඉඳාම පේනතුනේ මේ කෘතවේදීත්වය කියන එක තමන්ගේ හිතේ තියෙනට ඕන. තමා කඩෙන් බඩුවක් ගන්නකොට එරෝලු ටිකක් පළතුරු ටිකක් ආහාර ටිකක් ගන්නකොට ඒ ගෙවන මුදල පින්නතුනේ පුළුවන් නම් අත් දෙකෙම දෙන්න. ඔබේ කුසගින නිවන්න බොහෝ දෙනෙක් මියව් කාස්ට් එකේ එළියේ වැඩ කරපු අය. ඔබ ඒ දෙන මුදල එයටයි යන්නේ අන්තිමටම. ඒ නිසා ඒ ඔබ කරන වියදමත් පින්කමක් විදියට කරන්න. නිකන් ආවට ගියාට බඩු මෙල වැඩි කියගෙන නැහෙන් අඬන්නේ. එහෙම කරන්න එපා. ඒ බඩුවට මිල ගෙවන එකත් පින්නතුනේ කුසලයක් වැඩි වෙන විදිහටම කරන්න. මේත් එක තමයි ජීවිතේ ලොකු ගුණයක් වැඩෙනවා. මේ ගුණේ වැඩිීමේ අවසානම ප්‍රතිඵලය තමයි තමන්ට හොඳම කල්යාණ මිත්‍රයන් ලෝකෙ මුණ ගැහෙනවා. කවුද ඒ කල්යාණ මිත්‍රයන් කියලා කියන්නේ? මේ සද්ධර්මයේ ඉහළම දේ සඳහන් කරන අය කල්යාණ මිත්‍රයන් අපට මුණ ගැහෙනවා. අන්න එතනින් තමයි මේ තථාගත ධමක සුවිශේෂී අනාවරණය අපට මුණ ගැහෙන්නේ. අර දාන සීල කියන දෙක පින්නතුනි සාමාන්‍ය විවහාර ලෝකේ උනත් අපට දැක ගන්න පුළුවන්. නමුත් ඊට වඩා ගැඹුරට ගිහිපු දර්ශනයක් බුදුහාමර දේශනා කළා. මෙන්න මේ දර්ශනය තේරුම් ගන්න තමයි පින්නතුනි අපි මේ කාලේ මේ ලෝකේ ඉපදුනේ වෙන දෙයකට නෙවෙයි. අද වෙසක් පොය සමරන වෙලාවේදී මේ සම්මා සම්බුදු උතුමා දේශනා කරේ මොකද්ද? උන්වහන්සේ හඳුනා දෙනවා කවුද කියලා. පරිඤ්ඤයං පරිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං. ඒ වගේම පහතබ්බං පහිනං මේ තස්මා බුද්ධෝති ධාරිත. පරිඤ්ඤයං පිරිසිඳ දැනගන්න දෙයක් තියෙනවා නම් ආයක පිරිසිඳ දැනගත්තා. භාවේ තබ්බංච භාවිතං භාවිත කළ යුතු දෙයක් තියෙනවා නම් මම ඒක දැනගත්තා. පහදබම් පහිනම් මේ ප්‍රහීණ කරන දෙයක් තියෙනවා මම ඒක ප්‍රහීණ කළා. පරිඤ්ඤය කියන්නේ පිරිසිදු දැනගත යුතු දෙය කියන්නේ මොකද්ද? මේ දුකේ හට ගැනීම හා නිරෝධය කියන කාරණය. මොකද්ද දුකේ හට ගැනීම කියලා කියන්නේ? අපේ ඇහැට රූපයක් පේන අවස්ථාවේදී ඇහැයි රූපයයි සම්බන්ධ වෙලා චක්කු විඥාන ආදී මේ කාරණා කිහිපයක සම්බන්ධයෙන් අපට යම්කිසි රූපයක් ගැන වර්ණ මාත්‍රයක් ලැබෙනවා. කන ආශ්‍රයෙන් ශබ්ද මාත්‍රයක්, ගන්ධ මාත්‍රයක්, රස මාත්‍රයක්, පොට්ටබ මාත්‍රයක් ලැබෙනවා. මෙන්න මේක තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. එතකොට ඇහැට රූපයක් පේනකොට ඇහැ රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, රූප සංඥාව, රූප සංචේතන ආදී මෙන්න මේ විපාක මට්ටමේ අවස්ථා කීපයක් හට ගන්නවා. හටගෙන පින්නතුනේ එතනම නිරුද්ධ වෙනවා. ඒ මුල් විපාක මට්ටමේදී අපට මේක සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න බෑ. ඇහැට යමක් පතිත වීමේදී මේ දරුවා, මේ අම්මා, මේ මල, මේ කෝපය කියලා නෙවෙයි ඇහැට පතිත වෙන්නේ. ඇහැට පතිත වෙන්නේ වර්ණ මාත්‍රේ. ඡායාවක් විතරයි එන්නේ. අන්නේ ඡායාවෙන් ඉතුරු ටික ඔක්කොම දාගන්නේ අපේ හිතෙන්. අන්නේ හිතෙන් දාගන්නවා කියලා කියන්නේ මොකද්ද? හිතෙන් දාගන්නවා කියන්නේ මනෝවිඤ්ඤාණයෙන් හිතන අවස්ථාව. අන්නේ මනෝවිඤ්ඤාණයෙන් හිතන අවස්ථාවේදී අර ඒ මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්න මුල් වෙච්ච මුල් රූපය කර්මදායාදයක් වෙච්ච ඒ මුල් අවස්ථාව ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. දැන් අපි හැට මේ වෙලায় රූපයක් බලනවනේ. රූපේ බල වෙනත් දැන් මේ බන කියන හාමුදුර ඔබට පේනවනේ. එතකොට ඇහැට මුලින් එන්නේ වර්ණ මාත්‍රේ විතරයි එන්නේ. එතකොට මේ හාමුදුර කෙනෙක්, මේ බන කියන කෙනෙක් කිය ඔක්කොම ටික අර මුල් අධ්‍යක්ෂයෙන් පස්සේ ඒ මනසින් ගොඩනගා ගන්න කර්ණාටික. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපි හිතන්නේ මේ වර්තමානයේ පේන රූපේම තමයි මම දකින්නේ කියලා. මේ වෙලාවේ රූපයක් ඇහැට පතිත වෙනවා. හැබැයි රූපයේ පතිත වෙන අවස්ථාවේදී රූපය සම්පූර්ණ තේරුම් ගන්න බෑ. නිතරම තේරුම් ගන්නේ ඒ රූපේ නිරුද්ධ වෙච්ච තැනක මනෝවිඤ්ඤාණය. නිකන් සරලම අපි නිතරම කියන උදාහරණයක් තියෙනවා. ඒ උදාහරණය නිතරම කියන්න වෙනවා. මොකද ඒක තමයි සරලම තේරෙන උදාහරණය. මොකද්ද? අපි කෑමක් කනකොට අපි කෑම පිඟාන දිහාගෙන බලාගෙන කන්නේ. කටේ රසය දැනෙනකොටම අපිට හිතෙන්නේ මොකද්ද? මේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑම කියලානේ. ඇත්තටම මේ මොහොතේ ඔබට රසයක් දැනෙනවා නම් ඒ රස දැනෙන්නේ පිඟාන තියෙන කෑමද? මොන කැමද? පිඟානේ තියෙන වගේ ලස්සන කැම ටික රසයක්ද එන්නේ? නෑ. සරලව කියන බලන්න. මේ වෙලාවේ රස දෙන්නේ කටිය තියෙන කැම ටික. කටිය අර කෙලත් එක මිශ්‍ර වෙලා දත් වලින් හැපිලා දිවෙන් එහාට මෙහාට ගිහිපු රස ටික විඳිනකොට අපිට හිතෙන්නේ මොකද්ද? අපිට හිතෙන්නේ මේ පිඟානේ තියෙන කැම හරි රහයි කියලානේ. බලන්න ඔබට කවදාවත් හිතෙලා තියේද කටේ රසයක් දැනෙනකොට කැම ටික කටේ තියෙන කැම මතක් කරලා තියෙනවද? කටේ තියෙන කැම මතක් වෙන්නේ ගලක් හරි දෙයක් හැපෙනවද? හැපුණොත් තමයි කටේ කැම තිය කියලා මතක් වෙන්නේ. නැත්නම් නිතරම හිතන්නේ මේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කැම ටිකේ කියලා. පිඟානේ තියෙන කැම ටික ළඟ කෙනත් එක විචාරය කර කර මේ කැම හරි ලස්සනයි සුවඳයි රසයි නේද කිය කිය ළඟ කෙනත් එක කතා කර කර කටේ තියෙන කැම ටික රස විඳිනවා. එතකොට අර පිඟානේ තියෙන කැම ඒ වගේ රසද? පිඟානේ තියෙන කැම රසද කියලා බලන්න පුළුවන් ඕනනම් ඒ පිඟානේ තියෙන කැම ටික බ්ලෙන්ඩ් කරලා බටේකින් දාන්න බලන්න මෙහාට පල්ලෙහාට රහද කියලා බලන්න. රහද ඒක? එහෙම රහ නැහැ. රහ එන්නේ රස තියෙන මේ දිවත් එක මේ කටේදී මේක තියෙන. මේක උදාහරණයක් වින්නතුනේ මේ උදාහරණ තව ගැඹුරට යනවා. මේක නිකන් අපිට මේ අපි අද දවසේ ලබන අත්දැකීම මේ තේරුම් ගන්න කියපු සරල උදාහරණයක් මේක. එතකොට මේ වගේම තමයි අපි ඇහැට රූපයක් බලනකොට මේ ඉස්සරහා පේන කෙනා අර පිඟානේ තියෙන කැම ටික වගේ. එතකොට මේ කෙනා තේරුම් ගන්න එක මොකද්ද? හරියට අර කටේ කෙලත් එක මිශ්‍ර වෙලා තියෙන කැම වගේ. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් මේ වෙලාවේ රස දැනෙන්නේ කටේ තියෙන කෑම ටික කියලා රස දැනුනොත් Tamanට තේරුනොත් ඒ කෑම ගැන ඔබට ඇත්තටම ආසාවක් හට ගන්නවද? ඒ කෑම ටික හොරගම් කරන්න කියලා හිතනවද? ඒ කෑම ටික පෙන්නලා කාට හරි ආඩම්බර වෙන හිතනවද? ඒ කෑම ටික මං බලන්න මම මේ රස විඳින කෑම ටික ලස්සන කියලා මාන්නයක් ඇති කර ගන්නවද? පින්නතුනි මෙන්න මේ වගේ තමයි අපි යමක් තේරුම් ගන්න අවස්ථාව කියලා කියන්නේ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥාන කියන අවස්ථාව. අපේ හිත වේගයෙන්ම යනවා. ඒ වේගයෙන් යන නිසා අපට මේක තේරෙන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ මේ මොහොතේ පේන දේ තමයි තමගේ ජීවිතය කියලා. තවත් උදාහරණයක් කිව්වොත් දැන් අපි වාහනයක යනකොට වාහනයක් පදවගෙන යනකොට අපි නිතරම බලන්නේ වාහනේ ඉස්සරහා. අඩි 20ක් 30ක් 40ක් 50ක් ඉස්සරහා බලාගෙන තමයි ඩ්‍රයිව් කරන්නේ. හැබැයි තමන් ඉන්නේ කොහෙද? ඉන්නේ පිටපස්සේ ඉන්නේ. ඉන්නේ මීට කලින් දැකපු තැන තියෙන වාහනේ රෝද උඩ ඉන්නේ. හැබැයි බලන්නේ කොහෙද? ඉස්සරහා බලන්නේ. අපිට කවදාවත් පුළුවන් ද රෝද දිහා බලන් ඩ්‍රයිව් කරන්න? රෝද දිහා බලන් ඩ්‍රයිව් කරන්න බෑ අපිට. පින්නුතින අන්නේ වගේ තමයි මේ විපාක මට්ටමේ තියෙන ස්කන්ධ ටික අපිට ඒ මොහොතේ දැක ගන්න බෑ. අපි නිතරම දකින්නේ එක නිරෝධ වෙච්ච තැනක මනෝවිඥානෙන් දකින්නේ. එතකොට අවිද්‍යාව කියන්නේ මෙන්න මේකයි. මෙන්න මේ නොදැනීම, මෙන්න මේ නොදැනීම නිසා තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥානං, විඥානපත්‍ය නාම රූපං කියන මෙන්න මේ පටිච්ච සමුප්පාද චක්‍රය අපි යන්නේ මේ දෙක. එතකොට ඇහැට රූපයක් දකිනකොට මේ මොහොතේ පේන රූපය කියලා හිතුවොත් ඒ රූපය තුළ හිත බැස ගන්නවා. බැසගත්ත කියන්නේ ඒ රූපය තමන්ගේ වෙලා ඒ රූපය වෙනස් වෙනකොට, ඒ රූපය තමන් කැමති වෙනකොට, කැමති නොවන විදියට වෙනකොට ඒ විදිය අනුව තමන්ට දුක් සැප ටිකක් බාහිරින් එනවා. මේකට කියන්නේ මිච්ඡා ප්‍රතිපදාව කියලා. අවිද්‍යාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥානං ආදි වශයෙන් ගිහිල්ලා අවිද්‍යාව තියෙනකොට සංස්කාර හට ගන්නෝ, ඊට අනුව විඥානය පහළ වෙනෝ, නාම රූප, සලආයතන, පස්ස වේදනා ආදී මේ සියල්ලක්ම ගිහිලා අවසන් වෙන කොහෙන්ද? ඕ ජාතිපත්‍ය, ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනසු පායස සම්බවಂತಿ. එතකොට මෙන්න මෙතෙන්ට ඔසවා තබන දර්ශනය මොකද්ද? භාවිතය මොකද්ද? ප්‍රැක්ටිස් එක මොකද්ද? ඒ කායන අයම්භික්‍රය මක්ගෝ සත්තාන විසුද්ධිහා සෝග පරිද්ධවන සමතික්කමාය, දුක දෝමනස් සනඟත්හංගමාය, ඥාය සධිගමාය, නිබ්බානස්ස සච්ච කිරියාය යදිදං යදිදං චත්තාරෝ සති වට්ටාන. මෙන්න මේ දර්ශන ඉස්සරහෙන් තියාගෙන පොහුනුව පස්සේ යනවා මොකද්ද සතිපට්ඨානෙ. දර්ශනයක් නැතුව පුහුණුවක් සාර්ථක නැහැ. පුහුණුව නැතුව දර්ශනය නිෂ්ඵල වෙනවා. විෂන් එකයි මිෂන් එකයි දෙකම වෙනවා. විෂන් එක කියන්නේ මේ සම්මා දිට්ඨිය, මිෂන් එක කියන්නේ සතිපට්ඨානෙ. විෂන් without mission is useless. Mission without vision is blind. භාවිතයෙන් තොර දැනුම නිස්පලයි, දැක්මෙන් තොර භාවිතය අන්ධයි කියලා කියනවා. ඒ නිසා මෙන්න මේ දුකේ හට ගැනීම, මේක දුකේ නිරෝධය කියන මොකද්ද? අවිජ්ජායත්වේව අසේස විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධහ විඥාන නිරෝධෝ. අර මුලින් කියපු අවිද්‍යාව නොතිබ්බොත් ඇහැට රූපයක් දකිනකොටම අපි දක්ෂනෝතින් මේ රූපේ නිරුද්ධ වෙලා දැන් මේ මනෝවිඤ්ඤාණයේ තේරුම් ගන්න කියලා ඉස්සරහ කෙනත් එක hina වෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, එයාට උදව් කරන්න පුළුවන්, එයාට කැම් ටිකක් දෙන්නත් පුළුවන්, එයාගේ හිසේ තෙල් ටිකක් ගන්නත් පුළුවන් වන්නම්. නමුත් තමන් රූපය මනසින් ස්පර්ශ නොකර තමන්ට බාහිර ලෝකයකට අනුකම්පාවෙන් උදව් කරන්න පුළුවන්. තමන්ගේ ලෝකයේ ආධ්‍යාත්මික ලෝකයක් කියලා. තමට වෙනත් කෙනෙක් හඬක් අහන්න පුළුවන්. හඬක් ලස්සනයි කියන්න පුළුවන්, කියන්නත් පුළුවන්. ලස්සන සින්දුවක්, ලස්සන සංගීතයක් කියන්න පුළුවන්. ලෝක විහාරය යන ඔහු කියන මේක. කියවට දන්නව මේ ලස්සන සෝත විඥාණයෙන් ආපු මිහිරි හඬක් නෙවෙයි. මේක මනෝ විඥාණයෙන් ආපු හඬ කියන කෝ දන්නව. හැබැයි රූපේ නැහැ කියන්නේ. රූපයක් නැහැ කිව්වොත් ඒක අන්තයක්. රූපයක් නැහැ කිව්වොත් ඒක විඥානවාදයට යනවා. රූපයක් තියෙනවා, හැබැයි ඒ තියෙන්නේ ඒක භුක්ති විඳින, ඒක සම්බන්ධ වෙන මොහොතේ කර්ම දායාදයක් විදියට. ඒ විතරක් නෙවෙයි, ඒ රූපය එක එක පුද්ගලයාට අනුව සාපේක්ෂයි, එක එක භවයට අනුව සාපේක්ෂයි. එක පුද්ගලයා ගත්තත් එක එක වෙලාවට අනුව වෙනස්. දැන් මම ඔබට පේන්නේ දැන් යම්කිසි විදියක ප්‍රසාදයකින් මාව දිහා බලන්නේ. හැබැයි මම ඔබේ හිත නරක වෙන දෙයක් කිව්වොතින් එතන ඉඳන්ම මොකද වෙන්නේ? ඔව්, ප්‍රසාදය නැති වෙනවා. මේ රූපය පේනකොටම ඔබට මතක්, ඔබට අමනාපයක් එන්නේ. මම ඇතැමිට මෙතනින් නැගිටලා ගියත් මේ පුටුව දිහා දැක්කත් ඔබට ඇතැමිට අප්‍රසාදයක් හටගන්න පුළුවන්. කේන්ති යන්නත් පුළුවන්. මියා හවලා වාඩි වෙලා හිටියේ පුටුව තමයි කියලා. ඒ තරම පිනතුණි මේ මානසික ස්වභාවය බලපාන. එතකොට මේක ආවේ පිනතුණි ඇත්තටම බාහිරින් නෙවෙයි. මේක තමන්ගේ සම්පූර්ණ සංඥාවනෝ මේකස්සුනේ. මේක සකස්සුනේ perception එක. එනිසා සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ බාහිර හදන එකක් නෙවෙයි. සම්පූර්ණ බුදුදහම කියන්නේ perception එක වෙනස් කිරීම. අනේ වෙනස් කරන විදිය තමයි ගිරිමානන්ද සූත්‍රයේ තියෙන්නේ. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ඊළඟට පහන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සම්බලෝකේ අනිවිරත සංඥා, සම්බ සංඛාරයේ අනිත්‍ය සංඥා, ආනාපාන සති. ඔන්න සම්පූර්ණම තමන්ගේ ආධ්‍යාත්මික ලෝකේ වෙනස් කරන හැටි. ඒ ආධ්‍යාත්මික ලෝකේ වෙනස් කිරීමත් එක්ක බාහිර කිසිම දෙයක් තමට වෙනස් කරන දෙයක් ඉතුරු වෙන්නේවත් නැහැ. ඇයි ඒ? බාහිර රූපයක් තමන්ට පැනවෙන්නේවත් නැහැ පින්නතුනි. වැඩි දෙයක් තබා අසුබේ වඩන්න, මෛත්‍රිය වඩන්න, බුදුගුණ වඩන්න කෙනෙක්වත් බාහිර ඉතුරු වෙන්නේ නැහැ තමන්ට. ඒවා මුලදි කරනවා, සතිපට්ඨාන තුලදි කරනවා. හැබැයි සතිපට්ඨාන භාවනාවට එද්දී ඒව කිසිවක් තමට අවශ්‍ය වෙන්නේ නැහැ. තමන් ඊටාම දක්ෂ කෙනෙක් නම්, gifted කෙනෙක් නම්, බාහ්‍ය දාරුචීරිය වගේ කෙනෙක් නම් ඔබ ඔබට අර අනුකූල ප්‍රතිපදාවම අවශ්‍ය වෙන්නේ. දාන කතා, සීල කතා, සීල සමාධි ප්‍රඥාම අවශ්‍ය වෙන්නේ. ඔබට විදර්ශනා පූර්වංගම සමතේ දෙන්න පුළුවන් වේගයෙන්. ඔබට බලන් තියෙන ස්කන්ධ, ආයතන, නාම රූප ආදී අනිත්‍ය දුක නක්ම බලන් තියෙන. වේගයෙන්ම කෙලෙස් පරිහරණය කරන්න පුළුවන්. එනිසා පින්නොතනි. ධර්මයේ සාන්දෘෂ්ටික කියන්නේ මේක. ඇහැට රූපයක් පේන අවස්ථාවේදී උපරිම සතිපට්ඨාන හිටියොත් මේ පේන රූපේ නිරුද්ධ වෙච්ච තැනක මම මේ මනෝවිඤ්ඤාණයෙන් තේරුම් ගන්නේ ඒ තේරුම් ගන්න මනෝවිඤ්ඤාණයත් මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා කියලා තේරුම් ගත්තොත් ඒ අත්දැකීම ඔබේ අත්දැකීමක් වෙනවා. ඒක ඔබ ප්‍රත්‍යක්ෂ කරොතින් මං ආයි නැගිටලා ගිහිල්ලා ආයි ඇවිල්ලා කිව්වොත් මං කියූප එක වැරදියි කියලා ඔබ කියන නෑ නෑ ඔයාට වැරදිලා මුලින් කියපු එකයි හරි කියලා. ඇයි ඒක ඔබේ අත්දැකීමක් වෙලා මටවත් ඇවිල්ලා බැරි වෙන ඔබ වෙනස් කරන්න ඊට පස්සේ එම සිද්ධියක් වුණා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ. බුදුරජාණන් වහන්සේ එක්තරා කෙනෙකුට ධර්ම දේශනා කළා කරවාම සෝවන් වුණා. බුදුරජාණන් වහන්සේ එතනින් ඉක්මනට ගියා. ඊට පස්සේ මාරේ මේක දැක්කා. මාරේ කලේ බුදුරජාණන් වහන්සේ විදියටම වේශයක් අරගෙන ඇවිල්ලා මෙයාට බණ කියන්න ආවා. ඇවිල්ලා කියනවා මම මුලදී අර අනිත්‍යයි කියන්නේ මට වැරදිලා කියුනේ අනිත්‍ය නෙවෙයි නිට්ටයයි කියලා. මං දුක්ඛයි කියලා කියන්නේ දුක නෙවෙයි සැපයි. මං අනාත්මයි කියන්නේ අනාත්ම නෙවෙයි ආත්මයි කියලා. මේ සෝවාන්ච ගැන පිළිගත්තේ නෑ. ඔබ නම් ওই නම් බුදුරජාණන් වහන්සේ නෙවෙයි. ඔබ මාරේ නේද කියලා අහුව කෙලින්ම. පින්නතුනි ධර්මයේ සාන්දෘශික බව කියන්නේ මේකයි. ධර්මය අහලා ඔබ ප්‍රත්‍යක්ෂ කරගත්තොතින් ඔබ ඒ ධර්මය අහපු ඒ දේශකයා කෙරෙහිවත් ඔබ ඩිපෙන්ඩ් වෙන්න ඕනේ නෑ. ඒක ඔබේ අත්දැකීමක් ඊට පස්සේ. ශ්‍රද්ධාවය ප්‍රත්‍යක්ෂ අතර වෙනස මේක පින්නතුනි. දිනක් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ චිත්තගිහ ගෘහපතියෙක් හිටියා. චිත්ත ගෘහපතියා. ඔහු අනාගාමී වෙච්ච කෙනෙක්. ඔහු මුලදී නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකෙක්. දවසකට නිගණ්ඨනාත පුත්‍රව හම්බ වෙනවම ඔහු. හම්බෙච්ච වෙලාවේදී නිගණ්ඨනාත පුත්‍ර ප්‍රශ්නයක් අහනවා. චිත්ත ඔබ විශ්වාස කරනවද අවිතක් අවිචාර වූ පීති සහගත වූ ධානයක් ගැන ඔබ විශ්වාස කරනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ද්විතීයික ධානය ගැන ඔබ ශ්‍රද්ධාවෙන් විශ්වාස කරනවද කියලා ඇහුවා. චිත්ත ගෘහපති මොකද සඳහන් කළේ? නෑනිගණ්ඨනාත පුත්තුමනි උටත් කියන්නේ බන්තේ කියලා ස්වාමිනේ කියලා කියන ස්වාමීනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙවෙනි ධානය ගැන මම විශ්වාස කරන්නේ මට ශ්‍රද්ධාවක් නැහැ කියලා. ඇයි එහෙම කියන්නේ? ඊට පස්සේ නිගණ්ඨනාත පුත්‍රට හරිම සන්තෝෂයි මේ බුදුහාඳුරගේ ප්‍රධාන ශ්‍රාවකයේ බුදුහාඳුර කියන දේ ගැන ශ්‍රද්ධාවක් නැහැ කියලා. ඊට පස්සේ චිත්ත ගෘහපති අහන මේක ඉතාම වැදගත් සිද්ධියක් වෙනතුනි. චිත්ත ගෘහපති අහන බන්තේ ශ්‍රද්ධාවද ප්‍රත්‍යක්ෂද උතුම් කියලා. චිත්ත අහනවා ස්වාමීනි ශ්‍රද්ධාවද ශ්‍රද්ධාවෙන් යමක් අදහන එකද වටින්නේ ප්‍රත්‍යක්ෂයෙන් දන්න එකද කියලා. ඊට පස්සේ නිගණ්ඨනාත පුත්‍රගේ ඇස් දෙක ඇරුණා. ප්‍රත්‍යක්ෂයෙන්ම උතුම් ශ්‍රද්ධාවට වඩා කියලා. ඔව් බන්තේ නිගණ්ඨනාත පුත්‍රේ මම මේ දෙවෙනි ධානය ගැන මට ශ්‍රද්ධාවක් නැහැ. මට ප්‍රත්‍යක්ෂයිද කියලා. මම දෙවෙනි ධානයට පත් වෙන කෙනෙක්. දෙවෙනි ධානයනේ මම තුන්වෙනි ධානයටත් හතරවෙනි ධානයටත් මම ප්‍රත්‍යක්ෂයෙන් එක්ස්පීරියන්ස් කරන කෙනෙක්. මට ශ්‍රද්ධාවක් ඇති කරගන්න දෙයක් නැහැ කියලා. පින්නතුනි ඔබ සෝතාපන්න බව ගැන ශ්‍රද්ධාව ඇති කර ගන්න ඕන සෝවන් වෙනකන් විතරයි. ඊට පස්සේ ඔබට තියෙන ප්‍රත්‍යක්ෂාකී එක ශ්‍රද්ධාවක් නෙවෙයි. ඔබ සකදාගාමි වීම ගැන ඔබට ශ්‍රද්ධාවක් ඇති කර ගන්න ඕන සකදාගාමි වෙනකන් විතරයි. ඊට පස්සේ ශ්‍රද්ධාවක් නෙවෙයි තියෙන්නේ. සද්ධාන ලක්ෂණ අවසන් වෙනවා. හැබැයි ශ්‍රද්ධාවේ තව ලක්ෂණ ඇති වෙනවා සම්ප්‍රසාදන ලක්ෂණය කියලා. පැහැදීම කියන එක ප්‍රසන්න බව කියන එක. බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසය නැති වුණාට ඒ කාරණේ ගැන බුදුහාඳුර ගැන ප්‍රසාදය තියෙනවා. ප්‍රසාදන සම්ප්‍රසාදන ලක්ෂණය තියෙනවා. සද්ධාන ලක්ෂණය නෑ. අරහත් වෙනකන් අරහත් භාවය ගැන ශ්‍රද්ධාවක් තියෙනවා. අරහත් වුණාට පස්සේ කියන්නේ අස්සද්දෝ අකතඤ්ඤෝ කියලා. ඊට පස්සේ ශ්‍රද්ධාවක් නෙවෙයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන ප්‍රත්‍යක්ෂය. අන්නේ නිසා ඒ වගේ තමයි පේනතුනි මේ දුකේ හට ගැනීම හා නිරෝධය ගැන අපි මුලින් අසහා දැනගෙන ශ්‍රද්ධාව ඇති කර ගන්නවා. ඒක හොඳයි. හැබැයි ඔබ හැමදාම ශ්‍රද්ධාවෙම ඉන්න අවශ්‍ය නැහැ. හැමදාම ඔබ දේශකයා මත ඩිපෙන්ඩ් වෙන්න ඕනේ නැහැ. ඔබටම ඔබේ දෙපෙයින් නැගී සිටින්න පුළුවන්. ඔබේ දෙපෙයින් නැගී සිටින නම් මෙන්න මේ දුකේ හට ගැනීම නිරෝධය අනිවාර්යෙන් දකින්නට ඕන. එතකොට ඇහැට රූපයක් පේනකොට තෘෂ්ණාව හටගෙන ජරා මරණ කරා යන්නේ අවිද්‍යාව හින්දා. ඇහැට දැකපු රූපේ නිරුද්ධ වෙච්ච රූපය නිරුද්ධ වුණා කියලා දන්නේ නැති බවකම නිසායි. නිරුද්ධ වුණා බව දන්නේ නැති බව තමයි අවිද්‍යාව කියන්නේ. අන්නේ අවිද්‍යාව නිසායි මේ සංසාර චක්‍රය ගොඩනගන්නේ. අන්න ඒකට කියනවා දුක්ඛ සමුදය සත්‍ය කියලා, දුකේ හට ගැනීම. ඇහැට කනට ආදී මේ ඉන්ද්‍රිය වලට රූප පතිත වෙනකොට, ශබ්ද ආදී පතිත වෙනකොට, ඒ ගැන හරියට නුවණින් හිටියොතින් තමාට, දරුවන්ට, ඥාතීන්ට කාට සලකන්න පුළුවන්. හැබැයි තමන් දන්නවා මේ සලකන ලෝකයේ තේරුම් ගන්න මොහොතේ මනෝ විඥාණයෙන් තමා හසුරවන ලෝකයක් කියලා. මෙන්න මේ දෙක පින්නතුනි සඳහන් කරන රහතන් වහන්සේගේ අත්දැකීම ශුන්‍යතෝ ලෝකං අවේකස්සෝ කියලා. ලෝකයේ ශූන්‍ය වශයෙන් දකිනවා කියලා. හිස් ලෝකයක් කියලා දකිනවා කියලා. ලෝකය කියන්නේ ඇත්තටම අපි ලෝකයේ තේරුම් ගන්න අවස්ථාව. දැන් මම මේ පින්නතුන බණ කියනවා කියලා මෙතන 20 දෙනෙක්, 25 දෙනෙක්, 30 දෙනෙක් ඉන්නවා කියලා හිතලා මම බණ කියනවා. නමුත් පින්නතුනි ඇත්තටම මම බණ කියලා තියෙන කාටද? මම මේ ගණදෙනුව කියලා තියෙන කාත් එකද? මගේම විඥානයත් එක්ක. මට එකණෙක් ඉරියත් එකයි, 100 දෙනෙක් ඉරියත් එකයි. මම සම්පූර්ණයෙන්ම ගණදෙනුව කියලා තියෙන මගේම මනෝ විඥානයත් එක්ක. ඇයි මා ඔබ දකිනකොට, ඔබ හඳුනා ගන්නකොට, ඔබ කිය මං කියපු දෙයකට ඔබ උත්තරයක් දෙනකොට මං ඒ හැම වෙලාවෙම තීරුම් ගන්නේ මනෝ විඥාන අවස්ථාවේ. හැබැයි රූපයක් නැහැ කියලා කියන්නේ මේ තීරුම් ගන්න ලෝකයේ තීරුම් ගන්න මොහොතේදී සම්පූර්ණයෙන්ම භෞතික ලෝකයේ නිරුද්ධ වෙච්ච ලෝකෙකයි අපි මේ තීරුම් ගන්න මේක. පින්නතුනි මෙන්න මේක කියනකොට සසර අපි මේක අහලා පුරුද්දක් තිබුණොත් බුදුරජාණන් වහන්සේ ළඟ කෑ ගහලා වැඳගෙන වැටෙනව සමහර අය. අභික්ඛන්තං බොහෝගෝතම, අභික්ඛන්තං බොහෝගෝතම, සේයතාවි බොහෝගෝතම, නිකුඤ්ඤිතනවා උකුඤ්ඤය, පටිච්චන්නාන විවරය, මූලහසවා මග්ගං ආචික්කය, අන්ධකාරේ වාතේ ලම්පජ්ජෝති කියලා. බුදුහාඳුරනේ විශිෂ්ටයි විශිෂ්ටයි. අන්ධකාරයේ කොටස් දෙක පහළුණා වගේ වහල දිමිච දෙයක් ඇරිය වගේ මට තේරුණ බුදුහාඳුරනේ කියලා පස්සඟ පිහිටුවල බුදුහාඳුරණ වැඳ වැටෙනවා. ඇතැම් විට හෙටවෙනි දවසේ රජකම ඔටුන්න හිමි අය අයියෝ රජකම නංගේ පාද මහන වෙනවා කියලා මහන වෙනවා. හෙට දවසේ මහා මාලිගයක් හදලා ගෘහ ප්‍රවේශ මංගල්‍ය හෙට දිමිච දවසේදී ඒ ටික අත්හැරලා අද වෙනි දවසේ මහන වෙනවා. සමහර අය එහෙම මහාන වෙන්නේම නැහැ වගකීම් තියෙන නිසා. හත්තිගාම උග්ග කියලා කෙනෙක් හිටියා. හරි ලස්සන කතාවක් පින්නතුනි. අංගුත්තර නිකායේ අටක නිපාතේ තියෙනවා හත්තිගාම උග්ග කියලා සූත්‍රයක්. පුළුවන් වුණොත් ගිහිල්ලා ඉන්ටර්නෙට් එකේ බලන්න. හත්තිගාම උග්ග, උග්ග කියලා. උග්ග කියලා ගෘහපතියෙක් ගැන කියන්නේ. ඔහු බුදුරජාණන් වහන්සේගෙන් මේ පණිවිඩය අහනකොට ඔහු නන්දන කියන උද්‍යානයේ හිටියේ. ඔහු ටිකක් මත්තන පානය කළා හිටියේ වෙලෙ. බීලා හිටියේ. ඔහු කියනවා මේ කහපු ගමන් ඔහුගේ මත්මත නැති වෙලා ගියා කියලා. වෙරි හිඳුන කියලා. ඒ විතරක් නෙවෙයි ඔහු එවලෙම අබ්‍රහ්මචාරී ශික්ෂාපද සහිත පංචශීලය සමාදන් වුණා කියලා. ඔහු විවාහ වෙලා හිටිය කෙනෙක්, භාර්යාවන් හතර දෙනෙක් හිටිය කෙනෙක්. බාහිරයවන් හතර දිනක් වෙලා හිටිය කෙනෙක් එතන ඉඳන්ම ස්ථිරම තීරණය කළා අබ්‍රහ්මචාරී ශික්ෂාපදයේ සමාදන් වෙන්න. බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කරන්න. තව ඔහුගේ කාරණා තව හයක් තියෙනවා. ඔකම කාරණා අටක් තියෙනවා. ඔහු එවල ගෙදර ගිහිල්ලා මොකද කළේ? ඔහුගේ බාහිරයවන් හතර දෙනාට එන්නේ කියලා කිව්වා ඉස්සරහට. කිව්වා මං අද ඉඳන් අබ්‍රහ්මචාරී ශික්ෂාපද සහිත පංචශීලය මං ආරක්ෂා කරනවා. අද ඉඳන් මාත් එක්ක කායික සම්බන්ධයක් නැහැ. ඒ නිසා කෙනෙක් කැමති නම් මේ ගෙදර මිදගෙන පින්කම් කරන්න, එයාට මේ ගෙදර මිදන්නත් පුළුවන්, ගැටලුවක් නැහැ. යම්කිසි කෙනෙක් කැමති නම් නැවත දෙමව්පියන්ගේ ගෙදරට යන්න, ඒ ගෙනාවු දෑවැද්ද ටිකත් එක්ක මං ගිහලා බස්සන්නම්. යම්කිසි කෙනෙක් කැමති නම් වෙනත් ස්වාමි පුරුෂයෙක් විවාහ කරගන්න මට කියන්න, මම ඒ කෙනා විවාහ කරලා දෙන්නම් කියලා. බලන්න බුදුදහමේ ලස්සන බලන්න පිළිදෙන දෙන කොච්චර ප්‍රායෝගිකද බලන්න. අපි ඇතැම් විට ධර්මයේ තේරුම් ගන්නකොට අපි හිතන්නේ අපිත් අනිත්‍ය වගේම ඉන්න ඕනේ කියලා නේ. අපි සිල් ගන්නකොට අනිත්‍යය සිල් ගන්න ඕන. එහෙම කියන්නේ අපි හිතන් ඉන්නේ නේ. ඇතැම් විට ගෙදර ඇති කරන සතුන් ගැනත් අපි සිල්පද බලාපොරොත්තු වෙනවා. ඒ සතුන්ගේවත් අවශ්‍යතාවය ගැන අපි හිතන්නේ. මනුෂ්‍යයන් ගැන කවර කතාවද? පින්නතුනි මේ බලන්න මේ දහමේ තියෙන ප්‍රායෝගිකකම. එයා මෙහෙම කිව්වම එක බාහිරයක් කියනවා, මං අහවල තරුවන්ට කැමතියි කියලා. කිව්වට පස්සේ තරුවන්ට එන්නේ කියලා කිව්වා. කියලා දෑවැද්ද සහිතවම අතපැන් වත් කළ මරියට බාර දුන්න මෙයා. අනේ මගේ බාහිරය ඔයා ගන්න කියලා. පැන් වත් කළම බාර දුන්න. ඔහු කියනවා එහෙම බාර දෙද්දී මට හිතේ කිසිම වෙනසක් ඇතුනේ නෑ කියලා. දරුවෙක් විවාහ කළ දෙනාගේ මම ඉතාම උපේක්ෂාවෙන් ඒ කෙනාට බාර දුන්න කියලා. මෙන්න මේ ලෝකෝත්තර දර්ශනයත් එක්ක අපේ ජීවිත තුළ ඇතිවන පරිවර්තනය මේ කියන්නේ. ශ්‍රද්ධාව කියන්නේ පිණුතුනි මෙන්න මේක. ශ්‍රද්ධාව කියන්නේ අද දවසේ අපේ ජීවිතයේ තමන්ට උපරිම සතුට ලැබීම සඳහා තමන් කුමකටද කැප වෙන්නේ කියන කාරණය. තමන්ට ජීවිතයේ සතුට සැනසීම බලාපොරොත්තුවෙන් තමන් කරන දේවල් වලින් තමන් දවසකට වැඩිපුර කැප වෙන්නේ මොකටද? ඔන්නෝක තමයි තමන්ගේ ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඔබ හිතනවා නම් රැකියාවේ වැඩිපුර ගාණක් පැය ගාණක් වැඩ කිරීමේ ජීවිතේ එකම සාර්ථකත්වය කියලා ඔබ ඒ ගැන තමයි දවසට වැඩිපුර හිතන්නේ. ඔබ හිතන්නේ ඉහෙළම සතුට තියෙන්නේ දරුවට නම්, දරුවගේ උපාධිය මත කියලා නම් ඔබ වැඩිපුරම හිතන්නේ වැඩ කරන්නේ දරුවත් එක්ක ඒ කාරණයට. ඔබ වැඩිපුරම හිතන්නේ ඔබේ සතුට තියෙන රූප සම්පත්තියත් එක්ක කියලා ඔබ වැඩිපුරම ඉන්නේ කන්නඩියත් එක්ක. කන්නඩිය බෑග් එකෙම තියෙන පණාවකුත් එක්ක. වාහනේ යන ගමනුත් එයා දාලා දේවල් ටික කරනවා. වරදක් නෙවෙයි පිනතුණි. මේක තමන්ගෙන තේරුම් ගන්න මේ කියන්නේ. එහෙම කරන්න එපා කියලා අපි කියන්නේ. එතකොට අන්න ඒ දේවල් ටික අතරින් තමන් ඉහෙළම තැනක තියා ගන්නවා. දුක හටගන්නේ මෙහෙමයි, දුක නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියලා මෙන්න මෙතෙන්ට උපරිම විශ්වාසය තියා ගන්නවා. ඇහැට රූපයක් පේනකොට අවිද්‍යාවෙන් හිටුවොත් ජරා මරණ ස්පර්ශ කරන සිද්ධ වෙනවා. විද්‍යාවෙන් ප්‍රඥාවෙන් හිටියොත් ජරා මරණ නිදහස් වෙන්න පුළුවන්. අන්න ඒ පුළුවන් කියලා විශ්වාසය ඇතිවෙච්ච ගමම මොකද්ද ඊට පස්සේ වෙන්නේ? ඒ විෂන් එකත් එක්කම මිෂන් එක එනවා. කරන්න ඕන දේ, ප්‍රැක්ටිස් කරන්න ඕන දේ එනවා. කෙටියෙන් කියනවා නම් සතිපට්ඨානය, විස්තරාත්මකව කියනවා නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. උජුකෝ නාම සෝමග්ගෝ අභිහා නාම සාදිසා කියලා කියනවා. මේක තමයි ඍජු මාවත. මේක තමයි නිර්භය මාවත. මේක තමයි පිනතුන අපට යන්න තියෙන රෙඩ් කාපට් එක. මුරදී මේක ටිකක් අමාරුයි. වචන ටිකක් ටිකක් බර වගේ. අහනකොට අwidetildeනවා මේ වාර ලොකු පොත්වල තියෙන ඒවා. මේවා පන්සලේ ලොකු කබඩ් එකේ ලොක් කරපු කබඩ් එකේ උඩම තට්ටුවේ තමයි මේවා කියලා තියෙන්නේ. එහෙම තමයි අපිට මුලදී හිතෙන්නේ. ලොකු හාන්දරන් යතුරක් තිල්ලගෙන අවසර අරගෙන හරි අමාරුවෙන් තමයි මේ ආරස්ටින් මාර්ගයේ තියෙන පොත බලන්න ඕනේ කියලා තමයි හිතෙන්නේ. නමුත් පේනතනි මෙන්න මේ දුරස්ත බව ටිකෙන් ටික අඩු වෙලා දහමත් ජීවිතයත් එකක් බවට පත් වෙනවා. වෙනත් ඉදකින් කියනවා නම් හුස්ම ගැනීමට දමන්ගේ ප්‍රැක්ටිස් එක එකතු කරනවා. මයින්ඩ්ෆුල් බ්‍රීදින්. ආනාපාන සති භාවනා. තමන්ගේ මිතුරා තමන්ගේ ළඟෙම හොයාගත්තා. මෙතෙක් කල බොහෝ දුර බැහැර ගිහිල්ලා මිතුරන් හොයාගන්න, යහළුවන් හොයාගන්න, ඥාතීන් හොයාගන්න, බඩු මුට්ටු හොයාගන්න දරපු උත්සාහය අඩු වෙලා උපතින් අම්මගෙන් ලැබිච්ච යාළුවම හම්බුණා. මොකද්ද? හුස්ම ටික. සෝ සතෝ ආසසති සතෝ පස්සසති කියන මෙන්න මේ ආස්වාස ප්‍රස්වාසයට ආහාර ස්ථානිකක මාර්ගයේ කරුණ ටික එකතු කරනවා. පින්නතුනි මෙන්න මෙතන ඉඳගෙනම අපේ ආධ්‍යාත්මික ලෝකයේ පෙරහැර පටන් ගන්නවා. කසකාරයෝ ටිකත් එක්කම ඔන්න අලියතුන් වෙන මහා පෙරහැරේ වැඩ කටයුතු පටන් ගන්නවා. ගිනි කෙලි සංදර්ශන නැටුම් හේවිසි වාදන සියලක්ම සහිතව මේ ආධ්‍යාත්මික ගමන් මගේ හේවිසි වාදනය පටන් ගන්නවා. සම්මා දිට්ඨි මේ දර්ශනයත් එක්කම සම්මා සංකප්ප, නෙක්ඛම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප පටන් ගත්තා. පින්නතුනි අර මුලින් පෙරහැරේ කසකාරයේ නැමැති සම්මා දිට්ඨි ලැබෙනකොට ඊට පස්සේ ගිනි බෝල ටික පටන් ගන්නවා. තමානිතරම පංචකාම සම්පත්තියෙන් දුරස් වෙන මාර්ගයකට යන්නේ. දැන් ඔහුට ඇස් කන ආසාදී ඉන්ද්‍රිය පිනවන නෙවෙයි ඕනේ. දැන් තමන්ගේ සිතේ ආධ්‍යාත්මික සතුට එකතු කරන්න දැන් මෙයන්නේ. දන්නවා කොච්චර ගියත් බාහිර දේවල් වලින් සතුටක් ලබලා තෘප්තිමත් කරන්න බෑ කියලා දන්නවා. කොච්චර දරුවන්ට ඥාතින සැලකුවත් කවදාවත් ඒ සලකන පැත්තේ විදිහම තමන්ට ලැබෙන්නේ නෑ. දරුවන්ගෙන් ඕනේ නැහැ පින්නතුනි. අපේ ශරීරයවත් අපට සලකනවද? දැන් මං ජීවිතේ මෙච්චර කල් උදේට මොන හේතුව අද දවස මූණ මොකොත් හොදන්න ඕනේ නැහැ. ආද ඔයා නිකන් ඉන්නේ. දත් මදින්නත් ඕනේ දැන් ඉතින් හැමදාම මැදින්නේ අවුරුදු 55ක්ම මැද්දනේ නේ 50ක්ම මැද්දනේ ආද ඕනේ කියලා. ඔයා ඉතින් මට මහන්සි නේ අද නිදා ගන්න ඕන දවසින්. අද රෙස්ට්රූම් යන්නෙත් නෑ. කොහොම කරේ හිටියෝ? තමන්ගේ ඇඟට අලුත් මැදුමක් දාගන්න බලන්නේ විනාඩි 5යි දාගන්නේ. දාලායි නවලෙහෙම පුළුවන් ද අලමාරියේ දාන්න? දානවද? බලන්න පේනතන. තමන් බෙදාගත්තු කෑම පිඟාන පොඩ්ඩක් හරි බලන්න අත තියන්න. අත තියලා ඉවරලා හවසට ගන්නවා කියලා පුළුවන් ද වහලා තියන්න? පිටකෙනෙක් අල්ලන්න ඕනේ. තමන් බෙදාගත්තු තමන් උයපු කෑම වේලම තමන් ඇඟිල්ලක් හරි ගැහුවොත් තමන්ටවත් ඒක පිළිකුල් වෙනවා. ඒක දුර්වර වෙනවා පිනතුනි. අපි ඇසුරු කරන අපේ ළඟම තියෙන දේවල් එහෙමනම් බාහිර දේවල් ගැන අපට කලකිරින් ඇති වෙනවා කියන එක පිනතුනි. අයි අමුතුයෙන් කියන්න ඕනේ. ඒ නිසා වැඩි දෙයක් තමයි තමන්ගේ ශරීරය ගැනවත් පින්නතුනි. ශරීරය හැබැයි සලකන්න, පිරිසිදුව තියන්න, ලස්සනට තියාගන්න, තරුණ විදියට ඉන්න කමක් නැහැ. හැබැයි ඒකවත් තමන්ගේ සතුටේ අවසාන නිර්ණායක බවටපත් කරගන්න එපා. ඇයි අපි හැම ශරීරේ පාලනය කළ කාලයක් ඉන්නවා. එක සතියක් අපට ඒ පාලනය කරන්න බැරුවොත් මොකද වෙන්නේ? වේගයෙන්ම තමන්ගේ අර වෙනස වෙනවා. ඊට පස්සේ වෙනස අපට දරාගන්න බැරි වෙනවා සමහරවිට. එහෙනම් මොකද අපි කාලයක්ම අර පාලනය කරලා ඉඳලා එක පාරේ පාලනය නැති වෙච්ච ගමම්ම ඒ ලොකු ස්පේස් එක අපට දරාගන්න බැරි වෙනවා. අපි වැටෙනවා එතෙමිට මානසිකව. අනේ සාපින තුනේ හැකිතාක් මේ යථාර්ථයේ මුහුණ දෙමින් ධර්මය ගැන උපරිම විශ්වාසයෙන් අපි කටයුතු කරන්න ඕනේ. ඒ සම්මා සංකල්පයත් එක්ක නෙක්ඛම් සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප කියලා යහපත් සංකල්පන තමයි තේනවා. පංචකාම සම්පත්තියෙන් වෙන්වීමේ නැමැති යහපත් සංකල්පනාව. අව්‍යාපාදේ නැමැති මෛත්‍රී සංකල්පනාව. අවිහිංසා නැමැති කෙනෙකුට හිංසාවක් නොකිරීමේ සංකල්පනාව. කොච්චර ලස්සනද බලන්න පිනතුනි. අනිත් අය තමන්ගේ දරුවන් වගේ බලනවා. යම් කෙනෙක් දකිනකොට, කෙනෙක්ගේ හඬක් ඇහෙනකොට, කෙනෙක් ගැන මතක් වෙනකොට, මාතා යථානි යම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ. අම්ම කෙනෙක් තමන්ට ඉන්න එකම දරුවා දෙස බලන ආකාරයෙන් බලනවා. පින්නතුනි බලන්න මේ මෛත්‍රිය මේ මට්ටමට දියුණු වෙන්නට ඕන. මේ මට්ටමට දිනු වුණොතින් තමයි අපි මේ ආධ්‍යාත්මික ගමන යන්න සුදුසුම් කියලා කියන්නේ. ඉතින් අපිට සුගතිගාමී වෙන්න පුළුවන් පින්කම් ටිකක් කළා. පංචශීලයම ආරක්ෂා කළා. හැබැයි මේ නිවන පැත්තට හැරෙන්නේ අපි. තමන්ටම තමන් ගැන බලාගන්න පුළුවන් තමන් නිවන පැත්තට හැරිලා දින්නේ කියලා. කොහොමද බලන්නේ? ඔබත් එක්ක අමනාප වෙච්ච කෙනෙක් දිනු වෙනකොට ඔබ කොහොමද හිතන්නේ? ඔබත් එක්ක අමනාප කෙනෙක් නැත්නම් ඔබගේ ළඟම ඥාතියෙකුට ලොකු කරදරයක් කරපු කෙනෙක් හොඳට දිනු වෙනකොට ඔබට කොහොමද හිතෙන්නේ? දැන් කියන්න එපා, මට කියන්න එපා. ඔබම හිතාගන්න කොහොමද ඔබ හිතන්නේ යාගෙන. ඔබට ලොකු හානියක් කරපු කෙනෙක්ට විශාල හානියක් වෙනකොට, ලොකු ඩැමේජ් එකක් වෙනකොට ඔබ ඒ ගැන හිතන්නේ කොහොමද? ලෝකේ බරපතල වරදක් කරපු කෙනෙකුට, ලෝකේ තියෙන බරපතලම කැපිටල් පනිෂ්මන්ට් එක දෙනකොට ඔබ ඒ ගැන හිතන්නේ කොහොමද? අන්නේ වෙලාවට ඔබ හිතන්නේ ඔබේ දරුවා වගේම කියලා නම් අන්න ඔබ නිවන් මාර්ගට යන සුදුසෙක් වෙලා. යන්තං සන්තං පදං අවිසමෙච්ච යම් ශාන්ත පදයක් කැමති නම් මේ ශාන්ත පදය කියන්නේ වෙන කිසිම දෙයකට නෙමෙයි පින්නතුරි නිවනට. නිවන කැමති නම් නිවනට යන්න ඕන නම් මෙන්න මේ මට්ටමට තමන්ගේ මෛත්‍රිය දිනු වෙනට ඕන. යම් කිසි කෙනෙක් මුළු ලෝකයකටම හානියක් කරපු කෙනෙක් එල්ලුම් ගහට නියම වෙලා මරණයට ලක් වෙනකොට මුළු ලෝකෙමයි කියයි හොඳයි කියලානේ. හොඳම දඩුවම කියලා කියයි. හැබැයි ඒ කෙනාගේ අම්මා හිටියොත්, ඒ අම්මගේ හදව තියෙන ගින්දර ඔබට හිතාගන්න පුළුවන් නේ? දරුවෝ ඉන්න අම්මල මෙතන ඉන්නවා. ඒ අම්මට හිතයි ඒ දඬුවම මට දුන්නත් හොඳයි කියලා. ඒ අම්මට පුළුවන් නම් දඬුවම මාරු කරගන්න අම්ම ඉදිරිපත් වෙනවා දරුවෝ නිදහස් කරන්න කියලා. පින්නතුනි, මේ ලෝකේ ඉන්න ඔක්කොම අය බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ යම් තාක් සත්‍යයන් ඉන්නවා නම් මනුස්සයන් එක විතරක් නෙවෙයි පින්නතුනි. මේ සත්‍ය ලෝකේ ගත්තත් අපට අම්ම නොවෙච්ච, තාත්ත නොවෙච්ච, දුව නොවෙච්ච, පුතා නොවෙච්ච කිසිම කෙනෙක් මේ විශ්වේ නැහැ කියලා. එයා අපි අතීතේ එන කාලේ අම්මලගෙන් බීපු කිරි ටික එකතු කරවතින් මේ මහා සාගරයට වඩා වැඩි කියලා. ඒ එන ගමනේදී අම්මවලා වෙනුවෙන් මැරිච්ච කඳුළු ටික එකතු කරවතින් මහා සාගරයට වඩා වැඩි කියලා. ඒ එන ගමනේදී තමන්ගේ දරුවා මිය ගියපු වෙලාවේදී තමන්ගේ දුව පුතා වෙනුවෙන් ඒ හඬපු කඳුළු එකතු කරවතින් මේ මහා සාගරේ ජලයට වඩා වැඩි කියලා. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවනම් පින්නතුනි අපට මේ ප්‍රතික්ෂේප කරන්න බෑ පින්නතුනි. ධම්මං සරණං ගච්ඡාමි කියලා අපි කියනවනම් මේ වෙන්නේ ප්‍රධානම සූත්‍රය ඉන්නේ පින්නතුනි පස්සේ කාලයක තු වෙච්ච එක කියලා කියන්නේ බෑ. ප්‍රධානම සූත්‍රය ඉන්නේ සංගුත්තනික ආනමතග සංගුත්‍ය බලන්න. ඉතින් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා කියන්නේ අපි මේ ටික විශ්වාස කරන්න වෙන්නට ඕන. එහෙම විශ්වාස කරනවා නම් මේ සම්මා සංකල්පේ තියෙන්නට ඕන. සම්මා වාචා. තමා ධම්මකට ආව කියලා කියන්නේ පංච සීලයට ඉහළට ගිහිල්ලා තවත් උතුම් සීලයක් තමන්ගේ ජීවිතයේ සදාතනික සංවරය බවටපත් වෙනවා. ඒ මොකද්ද? ඒ මොකද්ද? ඒ තමයි ආජීවට්ටමක සීලය. නම නොදක වෙන පුළුවන්. නම ඉගෙන නොගත්තත් කමන්නේ, ආජීවටම සීලය සමාදන් වුණත් කමන්නේ. හැබැයි තමන්ගේ තුල පිහිටන මේක බොරු කීමේ වැලකෙන විතරක් නෙවෙයි. කේරම් කීම, පරස වචන කීම, හිස් වචන කීම කියන මෙන්න මේ වැරදි හතරෙන් අපි වෙන්ගෙනවා. මේව හිතර නෙවෙයි කරන්නේ ඇත්තනම් පින්නතුනි. මම දැන් අද බොරු කියන්නේ, අද කේරම් කියන්නේ, අද නම් මං හිස් වචන කියන්නේ නැහැ කියලා මේ දත්කුරු විකාගෙන කරන එක නෙවෙයි මේ. මේ දර්ශනය ලැබිලා තමන්ගේ ඉහළම ආධ්‍යාත්මික දියුණුව මෙතෙන්ට ඔසවා තබා ගත්තට පස්සේ මේ ටික අනිවාර්යෙන් හට ගන්න පින්නතුනි. ඔබට ලොකු රැකියාවක් ලැබුණොත්, ඉහළම වැටුපක් තියෙන, සීලු පහසුකම් තියෙන හොඳම වාහනයක්, ඉහළම පන්නේ ගයක් ඇතුළු මේ සීලුම වරප්‍රසාද ලැබිච්ච රැකියාවක් ඔබට ලැබෙනකොට ඔබට කියන උදේට හොඳට කොණ්ඩේ පිරෙලා එන්න ඕන. හොඳට මෙන්න මේ නිල ෂර්ට් එක කලිසම ගවුම සාරි ඇඳලෙන්න ඕනේ කියලා කිව්වා තින්. ඔබ අඳිනවනේ එකනේ. ඔබ කවදාවත් අනේ මට මේ වඳින්න බෑ මට කැෂුවල් විදියට එන්න ඕනේ කියලා එහෙම යන්නේ නැහැ ඔබ කවදාවත්. අනේ වගේම තමයි පින්නතුනි. ඒ රැකියාවලම වරප්‍රසාද වගේ නෙමෙයි මේක. මේ ආධ්‍යාත්මික වරප්‍රසාදය කියන්නේ Tamanට සපුරාම දුකේ නිදහස් වෙනවායි කියලා මෙන්න මේ දර්ශනයට ශ්‍රද්ධා යතුනට පස්සේ අපට පින්නතුනි බලෙන්වත් හිස් වචනයක් පරුස වචනයක් කියලාම කියන්න බැරි වෙනවා. තමන්ගේ වචනේ discipline in speech මේක බුදුදහමේ විශේෂ පැත්තක් පින්නතුනි. language philosophy කියන එක. ධර්ම මාර්ගයට තමන් ආවා කියලා බලා ගන්න ප්‍රධානතම සංකේතයක් මිනුත් ගණනක් තමයි තමන් භාෂාව හසුරුවන ආකාරය. ධම්මී වාගතා අරිය වතුන්හි බව. මෙතෙන්ට වෙනවා පින්නතුනි. කතා කරනවා නම් ජීවිතය අර්ථවත්දයක් කතා කරන්නේ නැත්නම් හා මොකද කරන්නේ? ඔව් මුනි මත හොඳයි දෙබ සින්දුක වැඩි හඳ. පින්නතුනි කතාව අඩු කරනවා. තමන්ගේ ආධ්‍යාත්මික ගමන මගේ ප්‍රධාන සංදිස්ථානයක් discipline in speech. භාෂාවේ සංවරය. ඊළඟ සම්මා කම්මන්ත. ප්‍රාණඝාතය, සොරකම, කාමමිත්‍යාචාරය මේව පිනතුනි හිතලවත් කරන්න බැරි වෙනවා තමන්ට. ඒ තරම්ම තමන්ට තමන්ගේ ගමන් මඟ ගැන සම්පූර්ණ විශ්වාසය තියාගෙන ඉන්නේ. අපි ඊටාම ලස්සන රටකට නැත්නම් අපේ දෙමව්පියන් ඉන්න ස්ථානයකට අපි ෆ්ලයිට් එකේ යනවනම් අපි ගුවන් තොටුපළේදී ගහ ගන්නවද කටියත් එක? ෆ්ලයිට් එකේදී රණ්ඩු වෙනවද කටියත් එක? නෑ නෑනේ කොච්චර හොඳට සංවර යන පොඩි සීට් එකේ හිර වෙලා සිල් ගත්තට වඩා හොඳට යනවා අපි බොහොම තැම්පත්ව. අල්ලපු ගණා ගෙනවත් හැරෙන්නේවත් නෑ. ඒ තරම් වචනයක් කියන්නේ බැන්නත් අර ගමනාන්තයට යනකම්ම අඩ සිල් නෙවෙයි දස සිල් ගත්තා වගේ අපි යන්නේ නේ. ඇයි යන්නේ මේ? දන්න මෙතනින් කරදරයක් වුණොත් මේ ගාන වියදම් කරපු ටිකට් එකක් ඉවරයි ගමනාන්තයක් ඉවරයි පොලිසියට තමයි යන්න වෙන්නේ කියලා. පිනතිනන්නේ වගේ අපිත් මේ ආධ්‍යාත්මික ලෝකයේ අපේ ස්පිරිචුවල් ගෝල් එක විෂන් එක ඩ්‍රීම් එක අපි තියාගත්තට පස්සේ අපේ සීලය කියන එක පිනතුන රැගෙනවා. ඒක මහන්සියෙන් රකින්න ඕන පැත්තකුත් තියෙනවා. හැබැයි කාලයක් ගියාට පස්සේ ඒක තමන්ගේ ජීවිතේ වලටපත් වෙනවා. ඒක පහසුවක් වෙනවා තමන්ට. සීලය රැකීම නෙවෙයි තමන්ට අපහසුවක් වෙන්නේ. සීලය කඩකන්නේ. හරියට මාළුවේ ගොඩ දානා වගේ මාළුවේ වතුරෙන් ගොඩ දානකොට අමාරු වෙන්නේ මාළුවටනේ. අන්න ඒ වගේ මාළුවට වතුර ඉන්න එක නෙවෙයි අමාරු ගොඩ ඉන්න වතුර ඉන්න එක නෙවෙයි අමාරුව මාළුවට ගොඩ ඉන්න එක. අන්න ඒ වගේ අපට ආරශ්‍රිංග මාර්ගයේ ඉන්න එක නෙවෙයි අමාරුව පිනතෙනි. ආරශ්‍රිංග මාර්ගයේ ඉවත් වෙන එක. ඒ තරම මේකේ සාන්දෘෂ්ටික බව, සම්දිටික බව, අකාලික බව, ස්වකහත බව අපට තේරෙනවා. සම්මා ආජීවයේ තමන්ගේ රැකියාව කරන ගන්න වේතනයට සරිලන විදියට ඊටාම නිර්වුල්ල ඊටාම අවංකව නිවැරදි රැකී රක්ෂාවට තමන් පෙළඹෙනවා. තමන්ගේ ධාර්මික ජීවන උපාය සමාජයේ මොකද තමන් ජීවත් වෙන්නයි මේ රැකියාව කරන්නේ. ඇත්තනම් පින්නතුනි කලක් ගියාම ජීවත් වෙනවනේ රැකියාව කරන්නේ. රැකියාව කරන්නේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න ඕනේ දෙපින්නතේ. ඒ ප්‍රැක්ටිස් කරන්න අවශ්‍ය පහසුකම් ටික ගන්නයි මේ රැකියාව කරන්නේ. ඒ නිසා හිතෙන් ඉතාම ගෞරවාන්විතව උපරිම තමන්ගේ සේවය කරනවා. ඒ වගේම මිච්ඡා ආජීවන පහය සම්මා ආජීවන ජීවකම් කපේති කියපු විදියට අවියවද වෙලඳාම, සත්‍යං වෙලඳාම, මද්ද්‍රව්‍ය වෙලඳාම, වසවිස වෙලඳාම කියන මෙන්න මේ වැරදි ජීවනෝපාය වලින් තමයි සපුරාම වෙන් වෙනවා. ඒක කරන්න ඇතම. යහපත් දිවි පැවැත්මක් තමයි වැටු පඩුණත් තමන් ධර්මික රැකියාවක තමයි කොවිලත් දෙන්නේ. මොකද තමන්ගේ ලොකෝ සිහිනය මේ ආධ්‍යාත්මික සිහිනය සැබෑ කරගන්න එක. සමා වායාමය. තමා කරන හැම උත්සාහයක්ම අකුසල් දුරු කරන්නත් කුසල් දියුණු කරගන්නටත් නිරතුරුවම කටයුතු කරනවා. ඇයි දැන් තමන්ගේ හිත තමන්ට ලස්සනට බන්දේසියක් උඩ තියෙන දෙයක් වගේ තමන්ට පේනවා. සරාගං වා චිත්තං සරාගං චිත්තං දිපජානාති. වේදරාගං වා චිත්තං වේතරාගං චිත්තං දිපජානාති. හිතේ රාගයක් තියෙනකොට දන දැන් රාගය තියෙන බව. පින්නතනි තමන්ගේ හිතට රාගයක් එනකොට තමා රාගය තියෙන බව දන්නව නම් ඔබ කිසි විටක දුක් වෙන්න එපා, පසුතැවිලි වෙන්න එපා. ඇයි ඒ? ඔබ ප්‍රැක්ටිස් එකේ ඉන්නේ. ඔබ මයින්ඩ්ෆුල්නස් එකේ ඉන්නේ. චිත්තානුපස්සනාමි. තමන්ගේ හිතට රාගයක් එන බව දන්නේ නැති එක තමයි ප්‍රැක්ටිස් එක නැහැ කියලා කියන්නේ. මේ වෙලාවේ තමන්ගේ හිතට රාගයක් තියෙනවා. දැන් අහවල් කෙනත් එක මට අමනාපයක් තියෙනවා. දැන් මාන්නයක් මගේ හිතේ තියෙනවා. දැන් තියෙන පරිත්‍යාගයේ සීලත්වය, දැන් මට මෛත්‍රියක් තියෙන්නේ, දැන් මට සතිය තියෙන්නේ. මෙන්න මේ කුසල හෝ අකුසල පැත්ත තමන්ගේ හිත ගැන දන්නේක ඒක කුසලයක්ම වෙන්න ඕනේ. අකුසලයක් බව දැනගත්තත් ඔබ ගැන ඔබ හුඟා සතුටු වෙන්න මගේ හිත ගැන මම දැන් දන්නවා. ඒක දැනගත්තු ගමන් වැඩි වෙලිය අකුසලයක් එක ඉන්න බෑ පින්නතුනි. දැන් කවුරු හරි ඔබෙන් ඇහුවතින් දැන් ඔයා ටිකක් කියන්න කියලා නේද ඉන්නේ? දැන් ඔයා ටිකක් රාගෙන් නේද ඉන්නේ කියලා ඇහුවතින් අපිට ලැජ්ජන්නේ පොඩ්ඩක් නේ. ඉක්වාරේ කියන්නේ නෑ නෑ මන්නේ මට එහෙම නෑ කියලා පොහෙට ඉක්මනටම අරක නැති කරගන්නව. ඇත්තට මේ කතා කරන වෙලාවේ නෑ කොහමද අර මුලදී තිබ්බා කොහමරි එක ගස්සල දාලා කොහමරි එක නැති කරගත්තා. ඒතර බාහිරෙන් කියන කතාවක් නෙමෙයි මේක. චිත්තානුපස්සනාව කියන්නේ තමන්ම තමන්ට තමගේ විනිශ්චය කරුවාට දැන් පත්තලින් රාගසහිත හිතා කියලා දැනගත්තු ගමම වැඩි වෙලින් ඉන්න බෑ පින්නතුන. රාගය දුර වෙනවා. කොහොම ගිහිල්ලා ගිහිල්ලා සමෝහං වාචිත්තං සමෝහං චිත්තං පජානාති වීත මොහං වාචිත්තං වීත මොහං චිත්තං පජානාති. ඇහැට රූපයක් දකිනකොට මේ ඉන්නේ බාහිර කෙනෙක් කියලා හිතනවා නම් තමන් දැන් ඉන්නේ මොහයත් එකයි කියලා දන්නවා. වැරදුනා තමයි කියලා දන්නවා. රූපේ දකිනකොටම තමන් දන්නවා නම් මේ නිරෝධ දැක රූපේ දැන් මනෝ විඥාණයෙන් දැන් මේ ගනුදෙනුව තියෙන කියලා. වීත මොහං ආචිත්තං වීත මොහං චිත්තං පජානාති. ඔන්න දැන් දන්නවා තමන් හරි දැන් හරි මාර්ගයේ ඉන්නේ කියලා. බොහොම තියෙනවා. ඔහොම ගිහිල්ලා ගිහිල්ලා පින්නතුනි විමුත්තං වාචිත්තං විමුත්තං චිත්තං පජානාති. අයුමුත්තං වාචිත්තං අයුමුත්තං චිත්තං පජානාති. හිත දැන් කෙලෙස් වලින් මිදෙලද නැද්ද කියන එක තමම දන්නවා. මේ වෙනයි රූපයක් දැකින වෙලාවෙදි තමන් බාහිරින් මිදෙලද ඉන්නේ නැද්ද කියන එක තමන් දන්නවා. පින්නතුනි මේක තමයි සතිපට්ඨානයි කියලා කියන්නේ. සම්මා වායාමයත් එක්ක අපි යන්නේ සම්මා සතියට. අන්නේ සතියේ කාලයක් ඉඳීමේ මේ ප්‍රතිඵල විදියට සම්මා සමාධියටපත් වෙනවා. හිතේ එක කුසල අරමුණක දීර්ඝ කාලයක් තියෙනවා. මෛත්‍රී භාවනාව විශේෂයෙන් ආනාපාන සති භාවනාවත් එක්ක තමන් වැඩිපුර දවසට ගත කරන කාලය වැඩි කරගන්නවා. පින්නතුනි මේ ධර්ම දේශනාවම දේශනයක් නෙවෙයි ඔබට භාවනාව කියලා හිතන්න. ඔබ ඇස් දෙක අරගෙන හිටියත් සම්පූර්ණ මේ ධර්ම දේශනාව ඔබට භාවනාව විමුක්තායතනය. ඔබේ සති සම්පජඤ්ඤය දිනු වෙන අවස්ථාව කියලා හිතන්න. එතකොට මෙන්න මේ සමාධියට පත් වෙනවත් එක්කම මේ සමාධිය නිකන් ලැබව සමාධියක් නෙවෙයි පින්නතුනි. ආරිය අස්සනගික මාර්ගයේ කුමන අංගය පිළිපැද්දත් ඒ හැම අංගයක් එකම කාරණා තුනක් එකට යනවා. මොනවද ඒ? තමයි සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. බොහොම හොඳයි. ආරස්නික කුමාරගේ කුමන අංගයේ ගියත් මෙන්න මේ තුන එකට යන්නට ඕන. ගිහිල්ලා පින්නතුනි මාර්ගඥානය කියන්නේ මෙන්න මේ අට එකට සමාන්තර වෙන අවස්ථාව. එක ලයින් එකකට මේ වගේ තිමිච්ච විෂමතා බෙදිලා එක මට්ටමකින් කිසියම් ප්‍රමාණයකට සමාන්තර ඔසවා තබන වෙලාව තමයි සෝතාපට්ටි මාර්ගඥානය කියලා කියන්නේ. ඒත් එක්කම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරමාස කියන මේවා සමුච්ඡේද වශයෙන් ප්‍රහිණ වෙනවා. ආයතන සාමාන්‍ය දිට්ඨි ඉන්නවා. ඒ මාර්ගඥානයේදී ප්‍රථම ධානයේ මට්ටමට ආවම වශයෙන් ධානාංග පිහිටනවා හිතේ. කාමච්ඡන්ද ආදී නීවරණ හුඟා කැටපත් වෙලා තියෙනවා. ඒත් එක්කම මොටි විශ්වාසයක් තියෙනවා. අවිනිපාත ධම්මෝ නියතෝ සම්බුදු පරායනෝ. ආයි කිසි දාක පල්ලෙහාට වැටෙන්නේ නැහැ. මනුස්ස ලෝකෙන් පල්ලෙහාට වැටෙන්නේ නැහැ. නියතෝ සම්බෝධි පරායනෝ. සම්බෝධිය කරාම යන්නේ. ගඟට වැටිච්ච වතුර ටික මුහුද කරාම යනවා වගේ. ඔහු දන්නවා නැතේ බහං අට්ඨමන්නාදීයන්ති. අටවෙනි ආත්ම භාවයක් නැහැ කියලා දන්නවා. ආත්මව හතකින් සසර ගමන් නිවටපත් කරනවා. ඒ විතරක් නෙවෙයි. ඔහු චචාබි ඨානානි අබබ්බෝ කාතුන්. ඔහුගේ ජීවිතයේ කිසිම දවසක කාරණා හයක් සිද්ධ වෙන්නේ නැහැ. ආනන්තර කර්ම පහයි නියති මිත්‍යා දෘෂ්ටියයි. මා මැරීම, තමන්ගේ පියා මැරීම, බුදුරජාණන් වහන්සේගේ ඇඟේ ලෙසලවීම, රහතන් වහන්සේ කෙනෙක් ඝාතනය කිරීම, සංඝ වේදේ කියන මේ කරුණු පහ ඔහුගේ ජීවිතයේ කිසි දවසක සිද්ධ වෙන්නේ නැහැ. ඔහු කුමන ආත්ම භාවයක හිටියත්, කොයිතරම් මිත්‍යා දෘෂ්ටික පවුලක හිටියත්, ඔහු කිසිදාක නියති මිත්‍යා දෘෂ්ටිය යන්නේ නැහැ. මෙන්න මේ වෙනකොට පින්නතුනේ තවදුරටත් මොහු මේ සමාහිත වූ හිතින් ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍ය ආදී වශයෙන් මේ ආයතන, ස්කන්ධ, නාම රූප මෙන්න මේ කාරණවල සමුදය වැය අස්සාද ආදීනව නිස්සරණ නැත්තං අහුත්වා සම්බුතං හොත්වා නැබවෙසිති කියන කාරණය මේ හැම දෙයක්ම පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනා කියන කාරණය දකිනවා. ඇසට රූපයක් පේනකොට ඇස මේ මොහොතේ හටගත්ත නිරුද්ධ වුණා, රූපයත් මේ මොහොතේ හටගත්ත නිරුද්ධ වුණා. චක්කු විඥානය, චක්කු සම්පස්සය, රූප සංඥාව, රූප සංචේතන ආදී මේ ස්කන්ධ වලට අදාළ සියලුම දේවල් පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනා කියලා දකිනවා. ඔහුට පේන්නේ සමුදේ වැයයි ලෝකේ හැම දෙයකම. මේත් එක්ක ඔහුට ඔහුගේ සම්පූර්ණ ජීවිතයම ආධ්‍යාත්මික ලෝකයක් බවට පත් වෙනවා. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තුන් පැත්තෙන් ඉඳගෙන සදා නොනිමෙන මිනි පහන් තුනක්සේ තමන්ට දිවාරය දෙක්කී ආලෝකය සපයන. බුදුහාඳුරන්ගේ අරහං ආදී ගුණ, ධර්මයේ සාඛාදාදී ගුණ, සංඝයාගේ සුපටිපන්නතාදී ගුණ තමන්ගේ මේ දිවි මඩලට සදා නොනිමෙන පහනක් ආලෝකයක් ආශිර්වාදය බවටපත් වෙනවා. ඒ දෙකම ඔහු මේ සමාහිත වෙච්ච සිතින් සතිපට්ඨානය තුල ඉඳගෙන භාවනා කමඨහනක් ඔස්සේ නැවත නැවතත් මොහු මේ රූපාදී ස්කන්ධ පංචකය, අසාදී ආයතන, නාම රූපාදී මේ කරුණවල සමුදේ වැය හට ගැනීම නිරෝධයෙන් නැවත නැවතත් දකින්කොට අර විසමවති මේ චාරස්නි මාර්ගයේ කරුණු ටික ආයේ නැවත වේගයකින් තවත් උසස් තලයකට ඔසවා තිනවා. අනිත් අවස්ථාවේදී කාමරාග පටිග කියන සංයෝජන දෙක ඊටාම දැඩි මට්ටමින් දුර්වල වෙනවා. සම්පූර්ණ ප්‍රහින වෙන්නේ කිසියම් ප්‍රමාණයකින් සංයෝජන දුර් වෙනවා. ඔහු සකදා ගන්න බවටපත් වෙනවා. ඒත් එක මොහු නැවත මනුස්ස ලෝකෙට එනවා නම් එකවරක් පමණයි එන්නේ සකින් අගාමි. ඔහු නියත සම්බෝධි පරණකෙන. මෙහෙම ඉන්න පුද්ගලයා නැවතත් මේ ආරස්තංග මාර්ගයේ කරුණම තමන්ගේ ජීවිතයේ සම්මස්ත ප්‍රතිපදාවට පත් වෙනවා. ඔහු ඇතැමිට රැක රක්ෂා කරනවා. අමඩ කාතර සලකනවා. ජීදොර වැඩපල කරනවා. හැබැයි වෙනද වගේ නහයෙන් අඬ අඬ අනිත් ඇට දෝෂ ආරෝපණ කර කර ඉන්නේ දැන් කරන්නේ. දැන් ඔහු කරන හැම දෙයක්ම හරි සතුටෙන් කරන්නේ. දැන් ඔහුට ජීවත් වීමම සතුට බවට පත් වෙලා. ඔහු ජීවිතය යමක් කළා ඉවරල සතුට විඳිනව නෙවෙයි දැන් කරන දෙයින්ම සතුට විඳිනවා. සතුට ලබන මාවතයි සතුටයි එකක් බවට පත් වෙනවා. ඔහු දරුවන්ට කෑම ටික ඉව්වත් දන්සලකට කෑම වෙනවා ගෙවන්නේ. දරුවන්ට කෑම ටිකට කඩේ බඩු ගන්න ගියත් පන්සලේ හාමුදුරුවන්ට දානෙට බඩු භාණ්ඩ ටික ගන්න ගියා වගේ ආකල්පෙම හොයන. ඔහු පාර යන්නේ පාරවල් හදන අයට මෛත්‍රී වඩවඩ වාහනේ පේටන් බලපත්‍ර තියන අයට පින්දි දියන්නේ. අඩුම ගානේ වාහනේ බෙල්ට් එකේ පේටන් බලපත්‍රේ තියෙන කෙනාවක් නැති වුණා නම්, එයා බෑග් එක නැති වුණා නම්, ඒ හැම කෙනෙක්ම ඔබේ ජීවිතය ආරක්ෂා කළ දෙන, ඔබට නිවන් දකින්න උදව් කරපු අය, ඔබේ ජීවිතය ආරක්ෂා කළ දෙන මේ බණ ටික අහන මට්ටමට ඔබ ආරක්ෂා කරලා එන්න, ඒ වාහනේ සෙන්සර් එකේ ඉඳන් හැම කෙනෙක්ම ඔබට උදව් කළා තියෙනවා. ඒ වාහනයක නැත්තම් ගුවන් යානයක බොයින් කම්පැනි වගේ ආයතනයක් ඒ ගුවන් යානයේ එක අඟලක් පින්නතුනි එක වර්ග අඟලක් 100කට විතර බෙදලා ඔබේ ආරක්ෂාව ගැන සාතික වෙලා තියෙනවා. ඒ තරම් ඔබ ආරක්ෂා කරන කටයුතු කරන. ඒ කරන්නේ ඔබේ භෞතික ශරීරය ආරක්ෂා කළ දෙන්න. හැබැයි මේ බුදුදහම තියෙන මොහොතද? ඒ භෞතික ශරීර ආරක්ෂාව උපරිම වශයෙන් ඔබ මරණාසන්න මොහොත දක්වා විතර ආරක්ෂා කළ දෙන්න පුළුවන්. අපි හැමදාම ජීවත් වෙන්නේ කවදාවත්. ඒ ජීවත් වෙන කාලේ ආරක්ෂා කළ දෙන තමයි ඉතර මහන්සි වෙන්නේ. හැබැයි බුදුදහම කියන්නේ කොහොමද? ඔබේ මුළු සසර ගමනේම ඔබ අපායට යෑමෙන් වළක්වලා මුළු සංසාර චක්‍රයේම ඔබ ආරක්ෂා කරන ධර්මයක් මේක. එහෙනම් ඒ ධර්ම ළඟදී අපි කොච්චර ගෞරවාන්විත වෙන්න ඕනද? කොච්චර කෘතඥ වෙන්න ඕනද? කොච්චර සැලකිලිමත් වෙන්න ඕනද? කොච්චර අපි මේ සඳහා කැප වෙන්න ඕනද? කොච්චර ආදරයෙන් ගෞරවයෙන් මේ ධර්මයට අපි සලකන්න ඕනද පින්නතුනි? එතකොට මෙන්න මේ අංග ආරස්ඨංග මාර්ගය අංග තමන්ගේ ජීවිතයේ හරියට අතපය වගේ, තමන්ගේ කණ්ණාඩි දෙක වගේ, තමන්ගේ සෙරෙපු දෙක වගේ, තමන්ගේ ඇඳුම් ටික වගේ, තමන් එකටම ඉන්න අංග ටිකක් වටපත් වෙනවා. මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී අංග ටික. ඔහු හිත සමාධිමත් වෙන හැම මොහොතකම ඔහු අනිත්‍යතාවය බලන්නේ. ඔහු දෙන විනෝදාංශයේ හොබි එක වෙලා තියෙන්නේ අර දුර ගමන යන ඒවා නෙවෙයි. වෙන දණක් නිවාඩුවක් ලැබුණ ගමම දුර යනවා නේද? ඔහු පිටිපස්සේ වාහනේ පිටිපස්සේ බයිසිකල් කීකුත් ගැට ගහගෙන, බෝට්ටුවකුත් එල්ලගෙන, මාළු පිටිටිහිකුත් බිලි පිටිටිහිකුත් ගැට ගහගෙන සමහර යනවා නේනේ. දැන් පින්නතුනි අපට සතුට තමන්ගේ විනෝද චාරිකාව, තමන්ගේ නිවස, තමන්ගේම වත්තපඩපත් වෙනවා. මෙන්න මේ ආරස්ඨංග මාර්ගයේ කරුණ ටික තවත් ඉහළම තලයකටපත් වෙනවා. එක තලයකින් ඔසවා තබන ඔක්කොම ටික ඒකට කියනවා අනාගාමි මාර්ගඥානය කියලා. එතෙන්දී අර කාමරාග පටිගරාග දෙක සම්පූර්ණයෙන්ම අනුසය වශයෙන්ම සමුච්ඡේද වශයෙන්ම කැඩිලා බිඳිලා යනවා. නා අගාමි ඕනෑවට කිසිදාක හෝ කාම ලෝකෙට එන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඔහුගේ මරණයෙන් පස්සේ ලිංග භේදය අවසන් වෙනවා. ඔහුට කාමරාගය අවශ්‍ය නැති නිසා ඔහු ඉපදෙන ආත්ම භාවයේ ගැණු පිරිමි කියලා ලෝකයක් නැහැ ඔහුට. බ්‍රහ්ම ලෝකයේ ගැණු බ්‍රහ්මියෝ පිරිමි බ්‍රහ්මියෝ කියලා නැහැ. ඔහු කාමරාගය දුරු කළේ නැහැ. කාමරාග පටික දෙක සම්පූර්ණ දුරු කළා. ඔහු සම්පූර්ණ නිවන් මාර්ගයට අභිමුඛව ඉන්නේ. ඔහු මනුස්ස ලෝකයේදීම ඔහු පිරන් මිය ගියෝතින් නැවත බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්නේ. නමුත් ඔහු ඉතිරි ජීවිතයේත් පුළුවන් නම් උපරිම වශයෙන් මේ ධර්ම පුහුණුව මෙන්න උත්සාහ කරනවා. හැබැයි ඔහුගේ ලක්ෂණයක් තමයි ඔහුගේ සමස්ත ජීවිතයම ධර්මත් එක්ක කැප කරලා තියෙන්නේ. ඔහු අනිත් අයට ධර්මයෙන් උදව්වක් කරන්න පුළුවන් නම් ඒ දේ උපරිමයෙන් කරනවා. ඒ අනාගාමී උතුමාගේ චරිත ගැන කියවලා බලන්න. හත්තිගාම උග්ග, චිත්ත ගෘහපතිය, හත්තාලවක, නන්ද මාතා, කුජ්ජුතරා. කුජ්ජුතරා කියවලා බලන්න. ඇගේ නම උත්තරා. හුදු උත්තරාව. හුදු කෙනෙක්. කාන්තා ලෝකයේ අභිමානී. අපේ ලෝකයේ අභිමානී නරුලියන් වෙන බෑ පිනතනි. අපේ ලෝකයේ අභිමානී, ගිහි ලෝකයේ අභිමානී, පිරිමියට නම් චිත්ත ගෘහපතිය හත්තාලවක, කාන්තාවන්ට නම් නන්ද මාතාව කුජ්ජුතරා. සිය ගණන් කාන්තාවන්ට බණ කියපුවාය. ගෙදර ඉඳගෙන. ශරීරෙන් පුදුයි, එච්චර ලස්සන නෑ. නමුත් හිත හරි ලස්සනයි. මොගරාජි කියලා හාඳුරු කෙනෙක් කියනවා, ඒ හාඳුරගේ ශරීරය එච්චර ලස්සන නෑ. ඒ හාඳුරු රහතන් වහන්සේ කෙනෙක්. ඒ හාඳුරු කියනවා, මගේ ශරීරය නම් එච්චර ලස්සන නෑ. නමුත් මට ලස්සන හිතක් තියෙනවා කියලා. කොච්චර ලස්සන කතාවක්ද නේ? මගේ ශරීරය නම් එච්චර ලස්සන නෑ. හැබැයි මට ලස්සන හිතක් තියෙනවා කියලා. පින්නතුනි, මෙන්න මේ අංග ටිකත් එක්ක මාර්ගශ්‍රේණි මාර්ගයේ සම්පූර්ණම තමන්ගේ ජීවිතයේ සදා නොනිමෙන පහන් වැට බවට පත් වෙනවා. ඒත් එක මේ තැනැත්තා අපි උපරිම ලෙස මේ දහම මගේ හිටියොතින් අවසාන වශයෙන් උත්පඩ කරන් තියෙන්නේ මේ රූපාදී ස්කන්ධ පංචකයේ අනිත්‍ය දුක් අනාත්ම නැත්තම් සමුදය වැය අස්සාද ආදීන අනිසරණ බලන එක. මේ බැලීමත් එක්කම අර ආර්යසනගික මාර්ගයේ කරුණ ටික නැවතත් ඉහළම තලයකට ඔසවා තියෙනවා. එතෙක් තිබුණු රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච අවිජ්ජා කියන සකලවිධ සංයෝජන ධර්ම, උද්දම් වාග්ය සංයෝජන ධර්මත් සියලක්ම සුණු විසුණු වෙලා යනවා. මේකට කියන්නේ බාහිර නික්කේප කියලා. බර බිමින් තැබීම කියලා. බර රිලීස් කරන එක. වේට් එක රිලීස් කරනවා. මෙතෙක් කලක් අර අතීතයේ දැකපු අහපු දේවල් නිරුද්ධ වෙච්ච ලෝකයේ අපේ ලෝකයේ තිබුණේ ඉතුරු වෙලා. ඒ ඉතුරු වෙච්ච දේවල් ටික තමයි රාත්‍රියේ නිින්දෙදී දැක්කේ. රාත්‍රියේ සීන දකිනකොට අපේ මිය ගිහිපු ආච්චිල සීයලා කලින් ගෙදර ලංකාවේ තිබිච්ච ගෙදර, ගෙදර ඉස්සරහා තිබිච්ච රබුටන් ගහ, අල්ලපු ගෙදර හිටිය හරකා ඔක්කොම හීනෙදි පේනවා. ඒව නිරුද්ධ වෙලා නැහැ පේනවා. තින ඔක්කොම ෆයිල් එක තියෙන මිනිමයිස් කරලා තියෙන්නේ. ඩිලීට් කරන්න නැහැ මොකද? ඩිලීට් කරන්න කියලා දුදහමේ නැහැ කොහමද? හැබැයි අපේ ලෝකෙට ඕන වෙලාවක විසුවලයිස් වෙනවා. නමුත් මේ අවසාන සංයෝජන දහම් දුරු කිරීමත් එක්ක අහිහින පේන්නේ නැහැ පේනද? තමන් සැබෑ ලෝකෙම ජීවත් වෙනවා. නිරුද්ධ වෙච්ච ලෝකෙහි නිරුද්ධ වෙච්ච බව දැනගෙන වීතරාගීව කැලේ සහිත මඩ සහිත මේ ලෝකයේහි නිකලල්ව ඉන්න මලක් වගේ පියුමක් වගේ මේ මඩ සහිත සමාජයත් සුවඳවත් කරමින් එතනත්තා පද්මවකාර ජීවිතයක් ගත කරනවා. ඉතින් අද වෙසක් දිනිය සමරන අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට කරන සැබෑ බුද්ධ පූජාව සැබෑත්වීම ගුල සැමීම වෙන්නේ පින්තුනි මේ ධර්මයේ තේරුම් ගැනීම සහ ඒ ධර්මය පිළිපැදීමමයි. අපි කුඩා කාලේ වෙසක් බලන්න ගියා නේද? අපි තොරම් බලන්න ගියා. අපි දන්සල් වඳින ගියා. අපි ගෙදර ඉස්සරහ පහන් පත්තු කළා. වෙසක් පොඩු හැදුවා. ඒවා අපි කුඩා කාලේ කළා. එතනින් පටන් ගත්ත මේ වෙසක් අසිරිය අද සංයෝජන දුර වෙලා ආර්ය ශ්‍රණගේ මාර්ගයේ මස්තක ප්‍රාප්තිය දක්වාම ඔබ මේ ගමන් මගට රැගෙන ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අර දේවලුත් අපි කරමු. පුළුවන් වෙලාවට දන්සල් දෙන එක, තොරන් හදන එක ඒවත් කරමු. නමුත් අපිට වඩා ජීවිතයේ ප්‍රමුඛත්වය දෙන්නට ඕන මෙන්න මේ ආර්ය ශ්‍රණගික මාර්ගය අපේ ජීවිතයේ සමස්ත ප්‍රතිපදාව බවට පත් වීම. ඒක ජීවත් වෙන එක එකක්, ධර්මයේ පිළවැදීම එකක් කියලා දෙකක් නෙවෙයි පිනතුනි. වෙන් වෙන්ව ගිය ගංගා දෙකක් එක මගකට ආව වගේ, එක තැනකදී ගංගා දෙක මුණ ගැසුණු වගේ අපි ජීවත් වීමත්, රැකිරක්ෂා කිරීමත්, ධර්මයේ පුහුණු කිරීමත්, දරුවන් හැදීමත් මේ සියලක්ම එකම ලයින් එකක් බාට එන්නට ඕන. අන්න එතකොට අපිට ගෙදර සාර්ථක වෙලා මේ ධර්ම මාර්ගයේ සාර්ථක වෙලා අපිට ලෝකයන් ජයගෙන ලෝකේ දිනා ගන්න පුළුවන් මේ සංසාර චක්‍රයෙන් අපට නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සිද්ධ කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. පිනුදුන ප්‍රශ්නෙම තියෙනවා නම් අහන්නත් පුළුවන්. දහම් ගැටළු එහෙම තියෙනවා නම් අපිට ලැබිච්ච කාලය නම් අවසන් පෑය දෙකයි අපිට තිබුණේ. පෑය දෙක නම් ඉවරයි. ප්‍රශ්න තියෙනවා නම් ඒත් අහන්නත් පුළුවන්. නැගිටිනකොට පරිස්සමෙන් නැගිටින වැටේ ඈ. අකුල් හිරි වැටිලා. හොඳයි පිනුදුන මේ ආපු බණ ඔබට පස්සේ වුණත් නැවත අහන පාසුකම් තියෙනවා. ඒ නිසා නොතේරිච්ච තැන් තියෙනවා නම් නැවත නැවතත් අහලා හරි කරුණෝ බලා ගන්න. ඉතින් ඊළඟ වෙසක් පොය දවස වෙනකම්ම මේ ආපු කරුණ මතක තියා ගන්නවා. එතකොට පින්නතුනි මේ කරුණ නැගිටිනකොට තියල යන නම් එපායි. දැන් නැගිටිනකොට ඔඩොක්කුවේ වැඩේ සමරලාද? ඒතර මතක් වෙලා. ඒ නිසා මේ කරුණ ටිකත් එක්කම යන්න බලන්න. ඒ විතරක් නෙමෙයි මේ පුහුණුව ජීවිතයේ සැබෑ පුහුණුවක් බවට පත් කරගනිමු. හොඳයි මේ රැස් කරගත් සියලු කුසල අපනමින් මියගේ ඥාති උද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. රැස් කරගත් මේ සියලු පින් සම්මදෘෂ්ටික දෙවියනුත් අනුමෝදන්ව දේවයන්ගේ යස්සයි සුරු වර්ධනය කරගන්නා ගමන් ලෝකියත් සම්බුද්ධ ශාසනයත් බොහෝ කලක් රැකදෙත්වා කියන පැතුමෙන් දෙවියන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. මේ සියලු කුසල බලයෙන් පිනතුන හැම දිනාටම මෙලවසෙන් ඉදුක් නිරෝගී සම්පත්‍ය කිර ජීවනයේ සැලසේවා. ජීවිතයේ සිදු කරන සියලු දෙහැම කටයුතු වඩ වඩාත්ම සාර්ථකව සතුටෙන් සිදු කරන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව ඊතාම ඉක්මන් භවයේදී සියලු දුකෙන් කෙලවරව ලබන උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට මේ සියලු පින්කම් ආශිර්වාදයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛාං භයම් පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකාං කුන්තු සම්බේ පිපානිනෝ දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.